සංසාර සාරෝග විනීත නිසං සන්නීත සාදං සුචිතාර දීසං සන්දීරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනනේ විසාසං සතර සැඩසායුර නවතා නිවන් වැඩ සැතිර නැනැති දිරිමත් රන් පදක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සංජම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛනම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස සුන්දංස වේ සදා පල්ගු සුන්දස්සුපෝසතෝ සදා සුන්දංස සුචිකම්මස්ස සදා සම්පඤ්ඤතේවතං ඉදේවචිනාහි බ්‍රාහ්මණ සම්බභූතේහි කරෝහි මෙත්තං සකේ මුසාන බනසේ සකේ පානං නහින්සතේ සතේ අදින්නං ආදයසේ සන්දහානෝ අමච්චරේ කෙන්කාහසි ගයන් ගන්ත්වා උදකානෝ පෙතේ ගයන්ති අතිගෞරවණීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ මේ වර්ෂයේ කඨින පිරිසම නිමිත කරගෙන සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාවට හමු කරන දීමටයි අප බලාපොරොත්තු වන්නේ. පින්තුනි අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ මජ්ක්‍ධිම නිකාය කියන ග්‍රන්ථයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය කියන ග්‍රන්ථ මාලාවේ ප්‍රථම කොටසට වන මූල පඤ්ඤාංශකයේ 7 වෙනි සූත්‍රය වත්තුපම සූත්‍රයයි අද අපේ මාතෘකාව. වස්ත්‍රයක් උපමා කොට දේශනා කරපු සූත්‍රය. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ හිත දියුණු කිරීමේ හිත වැඩීමේ හිත කුසලතාන් යෙදවීමේ අනුශාසනාවක් තමයි බුදුහාඳුරන්ගේ ධර්මය කියලා කියන්නේ. ඒ ධර්මය අහන්න පින්නතුනි අපට අපේ ජීවිතයේදී තියෙන අඩුපාඩුකම් අපට පේනවා. ඒ ධර්මය අහන්න අහන්න අපේ හිතේ තියෙන කෙලෙස් ටිකෙන් ටික අඩු වෙනවා. ඒ වගේ මේ ධර්මය අහන්නට අහන්නට අපේ ජීවිතවල සතුට ටිකෙන් ටික වැඩි වෙන්න ඕන. ඒක තමයි ධර්මයේ ස්වභාවය. ඉතින් අද අප මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන වත්ථූපම සූත්‍රය, එවැනිම සූත්‍රය බුදුරජාණන් වහන්සේ වරක් සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන අවස්ථාවකදී වස්ත්‍රයක් උපමා කොට වස්ත්‍රයකට වර්ණ ගන්නනකොට ඒ වර්ණ ගන්නන වස්ත්‍රයේ පිරිසිදු අපිරිසිදු භාවයේ හේතුවෙන් ඒ වස්ත්‍රය කොයිතරම් දුරට වර්ණ ගැන්වෙනවාද කියන කාරණේ අරමුණු කරගෙනයි මේ සූත්‍රය දේශනා කළේ. මේක මුලින්ම බුදුහාමුදුරෝ දේශනා කළේ ස්වාමීන් වහන්සේ අරමුණු කරගෙන. හැබැයි ස්වාමීන් වහන්සේට මේක දේශනය කළත් සූත්‍රය අවසානයේදී සූත්‍රය වෙනත් පැත්තකට යොමු වෙලා එක්තරා බ්‍රාහ්මණය කියපු කාරණයක් විස්මතු වෙලා සැබෑ පාරිශුද්ධත්වය කුමක්ද, හිත පිරිසුදු කරන්නේ වැඩ පිළිවෙල කුමක්ද කියන කාරණය තව දුරටත් සූත්‍රය තුළ විස්තර වෙනවා. තෙනුතුනි මේ සූත්‍රයේ ආරම්භයේදීම සඳහන් කරන්න ඕන කාරණයක් තියෙනවා. මේ සූත්‍රයෙන් සඳහන් වන්නේ අපේ හිතේ ඇතිවන කෙලෙස් පිළිබඳව. විශේෂයෙන්ම මේ සූත්‍රය තුළ කෙලෙස් 16ක් ගැන සඳහන් වෙනවා. මේ කෙලෙස් ගැන සඳහන් කරනකොට අපේ හිත අපිරිසිදු වෙන්න පුළුවන්. බොහොම කල්පනාවෙන් අහන්න. සමහර ඇත්තන්ට මේ කෙලෙස් නැති ඇත්තන්ට ටිකක් කියන් තියන්නත් පුළුවන් අපට මොකටද මේවා කියන්නේ කියලා. ඇතැම් විට අනිත් පැත්තට මේවා කියනකොටම තමන්ට මතක් වන්නේ තමන් ළඟින් ඇසුරු කරන කෙනෙක් තමයි ඉස්සරහට මතක් වෙන්නේ. එයාගේ ළඟ මේ මේ අඩුපාඩුකම් තියෙනවා නේද කියලා මතක් වෙනවා. වෙනතුනි මෙතෙන්දී හොඳට පරිස්සම් වෙන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ අපි මුලින්ම සඳහන් කළා කණ්ණාඩියක් වගේ කියලා. අපි නිතරම මේක කියන කාරණයක්. කණ්ණාඩි වර්ග දෙකක් තියෙනවනේ. එකක් තමයි මුහුණ දාන කණ්ණාඩිය ග්ලාස් කියලා කියන්නේ. අනෙක් කණ්ණාඩිය තමයි අපි මුහුණ බලන කණ්ණාඩිය මිරර් එක. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි කොයි වගේ කණ්ණාඩියද කරගන්නට ඕන? මුහුණ බලන කණ්ණාඩියක් කරගන්නට ඕන. එතකොට දැන් කල්පනා කරලා බලන්න මේ සූත්‍රයේ මුලින් ඉඳන් අග වෙනකම්ම තමන් කණ්ණාඩියක් ඉස්සරහා ඉන්න විදිහට හිතාගන්න. හිතාගෙන සූත්‍රය අහම හරි. තන මේකේ කියන අඩුපාඩුකම් තමන්ගේ ළඟ නැත්නම් තමන් සතුට වෙන්න. මගේ ළඟ මේ අඩුපාඩුකම් නැහැනේ මං හුවා දින කෙනෙක් නේද කියලා සතුට වෙන්න. ඒ වගේම තමන්ට දැම්මිට ළඟම ඥාතිවරයෙක්ව තමන්ගේ හිතවත් කෙනෙක් ළඟ තියෙන අඩුපාඩුකම් ශනිකව මතක් වෙයි. මතක් වෙච්ච ගමන් හිතන්නේ ඒ පුද්ගලයා කියලා කියන්නේ සිත සහ කය දෙක එකතු වෙන්නේ නැති වෙච්ච හේතුඵල ධමයක් විතරයි, ස්ථිර පුද්ගලයෙක් නෙවෙයි. ඒ තුළින් මම හිතනරක් කරගන්න ඕනේ නැහැ කියන හැඟීම මුලදීම හිතේ තියාගන්න. නැත්නම් ධර්මදේශන අවසානයේදී ඔබ ඇසුරු කරන පුද්ගලයා ගැන ලොකු විවේචනයක් තමයි මනසින් කරන්නේ. ඒ නිසා එහෙම නොවන්නට අපි මුලින් තමයි හිත හොඳට ආරක්ෂා කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි අපිරිසිදු වස්ත්‍රයක් තියෙනවා නම් ඒ අපිරිසිදු වර්ණයට පාට ගන්නකොට නිල් පාට හෝ වේවා, රතු පාට හෝ වේවා, කහ පාට හෝ වේවා, මේ ආදී වර්ණයකින් අපි ඩය කරනවා කියලා කියන්නේ අපිරිසිදු වස්ත්‍රයකට වර්ණ ගැන්වුවොතින් ඒ වස්ත්‍රයට මොකද වෙන්නේ? ඒ වස්ත්‍රය අර අපිරිසිදු බව පේනව හොඳට. දැන් සුදු පාට වස්ත්‍රයක වස්ත්‍රයේ පැල්ලම් තියෙන රෙද්දක් නම් ඒ රෙද්දේ අපි පාට ගෑවට පස්සේ, පාට කරාට පස්සේ, වර්ණ ගැන්වුවට පස්සේ ඒකේ හොඳට එක වර්ණයක් වෙන්නේ නැහැ. ඒක අර බතික් කර වගේ ඇතැම් විට තැන් තැන් වල වර්ණ එනවා. ඒතකොට නියම විදිහට අපි බලාපොරොත්තු වෙන ඒ වස්ත්‍රයේ පාට ගැන්වීමෙන් බලාපොරොත්තු වෙන පරමාර්ථය ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ වගේම බුදුහාමුදුර සඳහන් කරනවා යම් කිසි කෙනෙක්ගේ හිත පිරිසිදු නම් හිතේ කෙලෙස් නම් තියෙන්නේ. හිතේ ලෝභයක් නම් හිතේ යම් කිසි කෙනෙක් ගැන දැඩි අමනාපයක් නම් යමක් ගැන දැඩි මෝහයක් නම් ඒ කියන්නේ පින්නතුනේ හිතේ ලස්සන නැති වෙලා තියෙන්නේ. අපිට හුඟක් වස්තු සම්පත් තියෙන පුළුවන්. අපිට හුඟක් ධනෙ තියෙන පුළුවන්. අපි හුඟක් උගත් අය වෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ හිත අපිරිසිදු වෙනං අර කිසියම් සම්පත්තියකින් තමන්ට නියම සැප ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුර සඳහන් කරනවා අර අපිරිසිදු වස්ත්‍රය වර්ණ ගැන්වුවට පස්සේ ඒක නියම පැහැදිලි වර්ණයක් නැතුව ආස්සේ හිත අපිරිසිදු වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ තැනත්තාට සුගතිය ලැබෙන්නේ නැහැ කියලා. ඒ තැනත්තාට යහපත් උපතක් ලැබෙන්නේ නැහැ කියලා. සුගතිය කියන එක බොහෝ දෙනෙක් හිතන්නේ මරණයෙන් පස්සේ කියලා. මරණයෙන් පස්සෙත් අපට සුගතියක් හෝ දුගතියක් ලැබෙනවා. නමුත් වෙනතුනේ ඒක තීරණය වෙලා තියෙන්නේ අපි ජීවත් වෙන කාලෙදිමයි. අපි ජීවත් වෙලා ඉන්න කාලෙදිම හිත අපිට සිදුවේ නම් වෙනතුනේ ජීවත් වෙලා ඉන්න කාලෙදිම තමයි දුගතියක ඉන්නේ. ඒ නිසා අපට වෙනතුනේ සම්පූර්ණ අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ අපේ හිත ආරක්ෂා කර ගැනීම. අපි හැම දෙයක්ම කරන්නේ ජීවිතයේ සතුට බලාපොරොත්තු වෙන්නේ. මේ වෙනතුන හුඟක් ජීවිතේ වෙහෙස මාංශල තියෙනවා. ලොකෝ කැපවීම තල ඉගෙනගෙන තියෙනවා. විශාල කාලයක් තමන්ගේ අධ්‍යාපනයේ වෘත්ති වෙනුවෙන් කැප කළා තියෙනවා. මේ හැම දෙයකින්ම තමන් අවසාන වශයෙන් බලාපොරොත්තුනේ සතුට. නමුත් වෙනතුනේ අධ්‍යාපනයේ ඒ ධනය ආදී සියලුම සම්පත් තිබුණත් හිත නිතරම අපිරිසිදු වෙනන් තියෙන්නේ. දකින දකින අරමුණු කරා නිතර හිත ගැටෙනවා නම් ඒ දකින්හන දේවල්ට නිතරම ආසා කරන නංගිය පස්සේ හොයාගෙන යන ගතියක් තියෙනවා නම් ඒ අරමුණු වල මුලා වෙන ගතියක් තියෙනවා නම් වෙනතුනේ හිතේ අපට නියම සතුට ලැබෙන්නේ නැහැ. හිතේ තියෙන ලස්සන නැති වෙනවා. ඒ වගේම බුදුහාමුදුර දේශනා කරන යම් කිසි කෙනෙක් පිරිසිදු වස්ත්‍රයක වර්ණ ගන්නවා නම් රතු පාට වෙන්න පුළුවන්, නිල් පාට වෙන්න පුළුවන්, කහ පාට වෙන්න පුළුවන්. මේ වගේ වර්ණයක් යම් කිසි කෙනෙක් පිරිසිදු වස්ත්‍රයක වර්ණ ගන්නවා නම් පාට කරනවා නම් ඒ වස්ත්‍රය බොහොම ලස්සනට අලංකාරවත්ව ඒ වර්ණය ගැන්වෙනවා. හොඳට පාට කරන්න පුළුවන්. අන්න ඒ වගේ බුදුහාමුදුර දේශනා කරනවා යම් කිසි කෙනෙක් සිත පිරිසිදුව නම් ඉන්නේ, තමන්ගේ හිතගෙන නිතර සැලකිල්ලෙන් නම් ඉන්නේ, අන්න ඒ කෙනාට සුගතිය ලැබෙනවා කියලා. ඒ කෙනාට සුගතිය බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. පින්නතුනි ධර්මයේ පැහැදිලිවම සඳහන් වෙනවා හිත හොඳට දියුණු කරලා හිත හොඳට වසඟ කරගෙන ඉන්න කෙනා, හිත හොඳට පාලනය කරගෙන ඉන්න කෙනාට මරණයෙන් පස්සේ තමන් යන තැන තීරණය කරන්න පුළුවන් කියලා. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා ආදී මේ ඉන්ද්‍රිය ධර්ම හොඳට ප්‍රගුණ කරපු කෙනෙක් නම් එයා උපදින තැනැත්තියාට හිතලා ප්‍රාර්ථනා කළා ඒ පිළිබඳව යම් කිසි දෙයක පාලනය කරන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි, යාගේ අතමිට මව දෙමාපියනුත් යාට තීරණය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි සාමාන්‍ය කුසලයකින් මේක කරන්න පුළුවන් කමක් නැහැ. නිතරම කෙලවෙන සිතකින් නම් මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඉතාම ශක්තිමත් සිතකින් තමයි මේක කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ සඳහා සමාධිය දිනු කරන්න ඕන, ඒ සඳහා ප්‍රඥාව දිනු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරන පින්නතුනි හිත අපිරිසිදු වෙන කෙලෙස් 16ක් පිළිබඳව. මේ අත්හඬ දීපු පත්‍රයක අවතුල මේ ලක්ෂණ සඳහන් වෙනවා. පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේගේ දහම තුළ අපේ හිතේ ඇතිවන කෙලෙස් විවිධ මට්ටම් වලින් දේශනා කරලා තියෙනවා. සමහර තැන්වල බුදුහාඳුර එකක් විදිහට දේශනා කරනවා. මෝහය කියලා විතරක් දේශනා කරනවා. නැත්නම් අවිද්‍යාව කියලා විතරක් දේශනා කරනවා. ඒ වගේම තවත් තැන්වල බුදුහාඳුර ලෝභ, ద్వේෂ, මෝහ කියලා ත්‍රිවිධ අකුසල කියලා තියෙනවා. ඒ වගේම තවත් තැන්වල බුදුහාඳුර පංච නීවරණ කියලා තියෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියලා. ඒ වගේම තවත් තැනක බුදුහාඳුරෝ මේ කෙලෙස් සියල්ලක්ම හයකට ඇතුළත් කරලා තියෙනවා. අර පහට අවිද්‍යාවත් එකතු කරලා තියෙනවා. ඒ වගේම තවත් තැනක පින්නතුනි දස සංයෝජන කියලා තියෙනවා. සංයෝජන 10ක් හැටියට. දැන් මෙතන කෙලෙස් 16ක් විදිහට තියෙනවා. මෙහෙම ගිහිල්ලා පින්නතුනි අන්තිමට කී දක්වා විස්තර කරනවද? අන්තිමට කෙලෙස් 7500 දක්වා ධර්මයේ තුළ විස්තර කරලා තියෙනවා. ලොකු ගොඩක් තියෙනවා. නමුත් පින්නතුනි ඒ හැම දෙයක්ම ඒ සියලුම ප්‍රභේද ටික ලෝභ, ద్వේෂ, මෝහ කියන මේ කොටස් තුන තුල අන්තර්ගත කරන්න පුළුවන්. එතකොට හිතේ කෙලෙසක් ඇති වෙනකොට හිතේ ස්වභාවය තමයි අපි යම්කිසි අරමුණකට එක්කෝ දැඩිසේ ඇලෙනවා, නැත්නම් යම්කිසි අරමුණක් සමග දැඩිසේ ගැටෙනවා. මේක තමයි සාමාන්‍ය කෙලෙස් ඇතිවීමේ ස්වභාවය. ඒ වගේම පින්නතුනි කෙලෙස් සහිත සිතක ලක්ෂණය තමයි ඒ තැනැත්තාට ජීවිතයේ සතුට නැති වෙනවා කෙලෙස් එක්ක ඉන්නකොට. ඇතැමිට අපි සිනහසල ඉන්න බව පේනවා බාහිරට. නමුත් වෙනතුනේ එක නියම සතුට නෙවෙයි. යම් කිසි වෙලාවක අපේ සිතේ අමනාපයක් තියෙනවා නම්, හිතේ සතුට නැති වෙලා තියෙනවා නම්, ඒ වෙලාවේ ලක්ෂණය තමයි අපි ජීවත් වෙන්නේ අතීත අරමුණක. අපේ ඇසින් දැකපු රූපය, කනෙන් අහපු ශබ්දය, නාසින් ගත්තු ගඳ සුවඳක්, මේ ආදී යම් කිසි ක්ලේශයක් ගැන අතීතයේ අපි දැකපු අහපු දේ නිරුද්ධ වෙච්ච දෙයක් තව දුරටත් තියෙනවා කියන හැඟීමෙන් ඒක සිහි කළා. ඒක මතක් වෙනකොට මේ තුල අපි ජීවත් වෙනවා. අපේ ළඟම ඥාතියෙක් මරණයට පත් වුණා කියලා බලන්න. පත් වෙච්ච ගමම දැන් අපි කිව්වෙ මෙතෙන්දී ඔබ ඉතාම ආදරය කරන කෙනෙක් මරණයට පත් වුණා කියලා ඔබට ආරංචි වුණා කියමු. ආරංචි වුණ ගමම මොකද වෙන්නේ? ඔව්, මහා දුකක් ඇති වෙනවා. එතැමිට ආඬනවා, එතැමිට කෑ ගහගෙන මෙතන දොරක් අරගෙන යන්න ගනී. පින්නතුණේ ඒකට හේතුව ඇයි? ඒක ඇස්සෙන අවස්ථාවේදී සිද්ධිය ඇහුණු ගමම්ම ඒ තැනැත්තාට අතීතයේ ඔබ කරපු උදව් ටික, ඒ තැනැත්තා කරපු උදව් ටික ඔබට එකපාර මතක් වෙනවා. ඒ සිද්ධිය තුළ ඔබ ජීවත් වෙනවා. මෙන්න මේක තමයි පින්නතුණි දුක ඇති වෙන්නට හේතුව. එනිසා මෙන්න මේ විදියට ටිකෙන් ටික අපේ හිතේ ඇතිවන මේ කෙලෙස්වල ස්වභාවය තේරුම් ගන්නට බුදුහාමුදුර අපට අනුශාසනා කරනවා. එනිසා පින්නතුණි අපේ සාර්ථකත්වය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම හිත දියුණු කිරීමේ වැඩපිළිවෙලක්, හිත නිරෝගී කිරීමේ වැඩපිළිවෙලක්, හිත ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක්. පින්නතුණි හිතට සැලකුවොත් තමයි අපි අපට සැලකුවා වෙන්නේ. අපි ශරීරයට බොහෝ විට සලකනවනේ, අපි දරුවන්ට බොහෝ විට සලකනවා, ගේ දොර ඉඩ කඩන් වලට සලකනවා. නමුත් පින්නතුණි ඇත්තටම අපි අපට සලකනවා නම් අපි මොකටද සලකන්නට ඕන? ඔව්, අපේ හිතට සලකන්නට ඕන. අපේ හිතට සැලකීම තමයි නියම සැලකීම කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේට ඇතැම් අවස්ථාවල ස්වාමීන් වහන්සේලා කියලා තියෙනවා, ස්වාමීනි මේ ශික්ෂාපද හුඟක් තියෙනවා, හුඟක් රකින්න අමාරුයි කියලා. බුදුහාමුදුරේ එවැනි අවස්ථාවල ධ්‍යාන ඔබට එක දෙයක් කරන්න පුළුවන්ද? එකක් ආරක්ෂා කරගන්න පුළුවන්ද? එතකොට ස්වාමීන් වහන්සේලා කියනවා, ස්වාමීනි එකක් නම් ආරක්ෂා කරගන්න පුළුවන් කියලා. බුදුහාමුදුර කියනවා, හා එහෙනම් හිත ආරක්ෂා කරගන්න කියලා. හිත ආරක්ෂා කරගත්තොත් ඔක්කොම ශික්ෂාපද ටික ආරක්ෂා වෙනවායි කියලා. ඒ නිසා පින්නතුනි හිත ආරක්ෂා කරන්න නම් හිත ගැන නිතර සැලකිල්ලෙන් ඉන්නට ඕන. තමන් හිතන සිතිවිලි සිහියෙන් හිතන්නට ඕන. තමන් කතා කරන වචන හොඳ සිහියෙන් කතා කරන්නට ඕන. තමන් කරන දේවල් හොඳ අවධානයෙන් කරන්නට ඕන. නැත්තම් හිතට පිළිසරණ නැති වෙනවා. හිතට තියෙන පිළිසරණ, හිතට තියෙන ආරක්ෂාව, හිතට දක්වන ගෞරවය තමයි පින්නතුනි හිතට සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එක එකතු කරන්නට ඕන. එහෙම වුණොත් තමයි අපි නියම විදියට හිතට උදව් කරා වෙන්නේ, අපි හිත ආරක්ෂා කරගත්තා වෙන්නේ. මේ සූත්‍රය තුළ පින්නතුනි හිතේ ඇතිවන කෙලෙස් 16ක් පිළිබඳව දැක්වෙනවා. පළවෙනි කාරණය තමයි අවිජ්ජා විසම ලෝභෝ, දැඩි ලෝභය. යමක් පිළිබඳව තියෙන දැඩි ආශාව පළවෙනි ක්ලේශයේ හැටියට දක්වනවා. පින්නතුනි ලෝභයයි දැඩි ලෝභය කියන්නේ දෙකක්. ලෝභය කියන එක අපි හැමදෙනාටම තියෙනවා. රහත් වෙනකම්ම ලෝභය යම් යම් මට්ටම් වලින් තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ නිතරම අවධාරණය කරන දෙයක් තමයි ධර්ම මාර්ගයේ ආරම්භයේදීම දැඩි ලෝභය කියන එක දුරු කරන්න කියලා. දැඩි ලෝභය කියන්නේ යමකට තියෙන දැඩි ආසාව. ඇතැම් විට දරුවෙකුට වෙන්න පුළුවන්, තමන්ගේ රැකියාවට වෙන්න පුළුවන්, තමන්ගේ නම්බුවට වෙන්න පුළුවන්, යම් කිසි දෙයක් පිළිබඳව තියෙන දැඩි ආසාව. පින්නතුනි දැඩි ආසාව කියන එක ඇත්තෙම ඔබ හැමදෙනෙක්ම දැන් දුරු කළ තියෙන්නේ. ඒ දැඩි ආසාව ඔබට තිබුණා නම් මෙතෙන්ට එන්න බෑ. මෙහෙම බනහන්න, මේ වෙලාව ගැන, මේ කාලය ගැනත් ඔබ සැලකිලිමත් වෙනවා. අඩුගානේ ගෑස් ටික හරි ගැන හිතනවා. ආ, දැඩි ලෝභයේ තියෙන කෙනෙක් මේ වගේ වාඩි කරවල බණක් අහන එක ලේසි නෑ. අන්නේ දැඩි ලෝභය අපි බොහෝ දෙනෙක් දුරු කළ තියෙන ගැන ඔබ හුඟක් සතුටට පත්වන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් කිසි කෙනෙක් දුකෙන් නිදහස් වෙන මාවතක යෙදෙනවා නම්, දුකෙන් නිදහස් වීම සඳහා ඇත්තටම අවංකව තමන් ක්‍රියා කරනවා නම්, ඒ කටයුතු කරන කෙනා ධර්ම මාර්ගයේ ආරම්භයේදීම තමන්ගේ ළඟ තියෙන්න ඕන ලක්ෂණ දෙකක් ගැන කියනවා. සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේදීම සඳහන් කරනවා. පින්නතුන මතකද? විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා. ලෝකයට තියෙන දැඩි ආශාවත් ධම්මසත් දුරු කරන්න කියලා. ලෝකයට දැඩි ආශාවක් තියෙනවා නම් ඒක ආරම්භයේදී මඩු කරගන්නට ඕන. ඒ වගේම ධම්මසත් තියෙනවා නම් දැඩි අමනාපයක් යමක් පිළිබඳව දැඩි ගැටීමක් තියෙනවා නම් ඒකත් නැති කරගන්නට ඕන. පින්නතුනි මේ ධර්ම මාර්ගයේ යද්දී ධම්මස කියන එක දුරු කරන්න ඕන. මේක සතුටෙන් යන ගමන් මාර්ගයක්. ආඩාඩ යන ගමනක් නෙවෙයි. මොන ඇඹුල් කරගෙන යන ගමනක් නෙවෙයි. පින්නතුනි මේක සතුටෙන් යන ගමන. සතුට කියන එක බොජ්ජංගයක් විදිහට පීති සම්බොජ්ජංග කියලා වඩන්න ඕන ධමයක්. එන්න එන්නම සතුට වැඩි වෙන්නට ඕන. එන්න එන්නම දැඩි ලෝභයක් අඩු වෙන්නට ඕන. ඒකේ ආරම්භක පියවර තමයි පින්නතුනි ලෝභකම අඩු වෙන්න. මේක ආරම්භ කරන්නේ gedara dimma පටන් ගන්නට ඕන. gedara තමන්ගේ ස්වාමි භාර්යාවන් දරුවන් ඉන්නවනම් එයාට හොඳට සලකන්න. දානයක් විදියටම සලකලා එයාටත් සලකන්න. gedara තමන්ගේ අම්මා තාත්තා ඉන්නවනම් එයාටත් හොඳට සලකන්න. gedarin පිට හිටියත් අම්මා තාත්තා ගැන සැලකිලිමත් වෙන්න එයාට උදව් කරන්න. මෙතනින් තමයි ලෝභය අඩු කිරීමේ ආරම්භක පියවර. ඊළඟට gedara තමන්ගේ සතාසියුපාවන් නැති කරනවා නම් ඒ සතුන්ට හොඳට සලකන නිර්ලෝභීව. ඒ වගේම තමන් ළඟ සේවක සේවිකාවන් ඉන්නවනම් තමන් සේවය ගන්න අය නිතර නිවසට එන අය ඉන්නවනම් එයාට හොඳට සලකන්න. පින්නතුනි ඒ ඇත්තන්ට සතුට ලබා දෙනවා කියන්නේ ඔබට සතුට ලැබෙනවා කියන එක. ඒ නිසා ඒ අය දුකෙන් තියලා ඔබව ඔබ සතුටට පත් වෙන හිතන්න එපා. ඒක කරන්න බෑ. ඒ නිසා ඔබ වටා පිටාවේ සමීප ඇසුරු කරන අයට හැකිතාක් සතුට ලැබෙන විදිහට එයාගේ පහසුකම් වෙනුවෙන් යම්කිසි කැපවීමක් කරන්න. ඒක තමන්ගේම සතුට සඳහා තමන් කරන ආයෝජනයක් වෙනවා. මෙතනින් තමයි ආරම්භ කරන්නේ. මේව ටිකෙන් ටික කළා තමයි පින්නතුනි පන්සල ගැන බලන්න ඕන. හාමුදුරන්ට දාන ගෙන්න ඕන. මේව නොකර දාන ගෙනවත් පින්නතුනි පිනක් වෙනව නැත්තේ නෑ. නමුත් ඒ පිනේ තරම් ශක්තිමත් එකක් නෙවෙයි පින්නතුනි. ඒක ප්‍රායෝගික දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා ගෙදර ඉඳන්ම මේක ටිකෙන් ටික ප්‍රගුණ කරමින් ඉදිරියට යන්න. ඒ නිසා සිත පිරිසුදු කරන පළවෙනි ක්ලේශය හැටියට සඳහන් කළේ දැඩි ලෝභය කියන එක. දෙවෙනි කාරණය තමයි ව්‍යාපාදය. යම්කිසි කෙනෙක් ගැන තියෙන අමනාපය. යම්කිසි කෙනෙක් ගැන අපට අමනාපයක් ඇති වෙන්නේ කොහොමද? යම් කිසි කෙනෙක් කරපු දෙයක් ගැන කියපු දෙයක් ගැන තමයි අපට බොහෝ විට අමනාපයක් ඇති වෙන්නේ. පින්නතුනි අමනාපය ඇති වෙන අවස්ථාවේදී අපි හිතන්නේ කොහොමද? ඒ තැනැත්තා ස්ථිර වශයෙන් ඉන්න කෙනෙක් කියලා තමයි අපි හිතන්නේ. ඒ වගේම ඒ යම් කිසි කෙනෙකුගේ අඩුපාඩුවක් වෙච්ච කෙනෙක් මතක් වෙනකොටම අපට මතක් වෙන්නේ ඒ තැනැත්තාගේ ශරීරය. ඔබට කවුරු හරි බැන්න කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් දෙයක් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ සිද්ධිය මතක් වෙනකොට මේ තැනැත්තාගේ මතක් වෙන මොකද්ද? ශරීරය රූපය තමයි මතක් වෙන්නේ. නමුත් වෙනතුනේ පුද්ගලය කියලා කියන රූපය විතරද? ඒ රූපය කියන එක ඒ තැනැත්තා මැරුණට පස්සෙත් තියෙනවා. මොනවාක්වත් අඩු වෙන්නේ නැහැ. එතකොට අපි අමනාපල තියෙන රූපයක නම් වෙනතුනේ ඒ තැනැත්තා නම් මරණයට පත් වුණාට පස්සෙත් ඒ තැනැත්තාත් ඒක අමනාප වෙන්නට ඕන. එහෙනම් අපි අමනාපල තියෙන කාත් එකද යාවේ? කෙනෙකුට කියන්න පුළුවන් එහෙනම් ඒ තැනැත්තාගේ හිතත් එක්ක කියලා. හිත පේන්නේ නැති දෙයක්. හිත තමයි සම්පූර්ණ අපේ මේ ශරීරය තුළ මුළු ජීවිතයම ක්‍රියාත්මක කරන්නේ. නමුත් පින්නතුනේ හිත බලන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඇත්තටම පින්නතුනේ එහෙනම් අපි කාත් එක දමනාපල තියෙන යාගේ හිතත් එක්කද කයත් එක්කද? මේ දෙකම එක්ක නෙවෙයි පින්නතුනේ අපි අමනාපල තියෙන කාත් එක්කද? අපේම හිතත් එක්ක. ඇතැම් විට අපි ඒ තැනැත්තාත් එක්ක අමනාපල ඉන්නවා කියලා ඒ තැනැත්තා දන්නේත් නැහැ. අපේම හිතත් එක මට මෙහෙම කිව්වා මෙහෙම හැසිරුණා කිය කිය නැවත නැවතත් ඒ සිද්ධිය වාර ගානක් හිත හිත අපි මනසින් දුක් වෙනවා. ඒ නිසා පින්නතුනි මේක දැක්ක ගම අපට හුඟක් අපි ගැන ලැජ්ජ හිතෙනවා. අනේ අපි මේ වගේ දෙයකට නේද මේ අමනාපුනේ, මගේ මේ හිතේ තියෙන ලස්සන නැති කරගත්ත නේද කියලා තමන් ගැනම දුකක් ලැජ්ජාවක් හිතෙනවා. ඒ නිසා ව්‍යාපාදයේ අමනාපයේ ටිකෙන් ටික අපි මේක තේරුම් ගන්න පින්නතුනි අඩු කරගන්නට ඕන. ඊළඟ කාරණය තමයි මේ ව්‍යාපාදෙන් නවතින්නේ ඒක දිගින් දිගටම හිතුවට පස්සේ ඊළඟට පින්නතුනේ මේක ක්‍රෝධේ බවට පත් වෙනවා. ඒක තමයි ශක්තිමත් වෙනවා. ඒ තැනැත්තාගෙන් පරිගන්න තරම් අපේ උස්සාවන්ත වෙනවා. මුලදී තැම්මිට හිතෙන් හිතර විතරක් හිතේ වේඩා ඇති කරගත්තා. පහුවෙන්න තැම්මිට යාත් එක එකට එක කළා යාගෙන් පළිගන්න මට්ටමට යනවා ක්‍රෝධය කරන අවස්ථාවේදී. ඒ නිසානේ පින්නතුනි කියන්නේ ක්‍රෝධයෙන් ඉන්න අය නාගයන් වෙනවා කියලා, ණය වෙනවායි කියලා. ඇයි පළිගන්න පුළුවන් මට්ටමට ඒ අය සකස් වෙනවා, යාගේ ඉන්ද්‍රිය සකස් වෙන ඊට අනුරූපව. ඊළඟට පින්නතුනි ඒක තව දුරටත් දිනවල ඊට පස්සේ උපනාහය බවට යනවා. ඒකට කියනවා බද්ධ වෛරය කියලා. ඒක මෙයා සම්භවෙන් නවතින්නේ නැහැ. ඇතැම් විට සසර බොහෝ කාලයක් පිට පස්සේ යනවා. අර බුදුරජාණන් වහන්සේ පිට පස්සේ දේවදත්ත හාමුදුරුව දිගින් දිගටම ඉපදුනා වගේ සසර සමහර අය මේ වගේ දිගටම මේ ගනුදෙනු අරගෙන යනවා. ඒ නිසා පින්තුනි අමනාපකම් ඇති වෙන්න පුළුවන් අපට පෘථග්ජන හැටියට. නමුත් පින්තුනි හැකිදාක දුරට ඒක මේ ජීවිතේම නිමාටපත් කරලා ගන්නට ඕන. අඩු ගන්න මොන හරි දෙයක් දීලා හරි හිතේ තියෙන මේ ගතිය නැති කර ගන්නට ඕන. තමන්ගේ හිතට තමන් ආදරේ නම්, අපි අපට ආදරේ නම් පින්නතුනි හිත රැක ගන්නට ඕන. මෙන්න මේ අමනාපකම් මෙතනින්ම නවත්තන්නට ඕන. නැත්තම් මේක දිගට යනවා. ඒකයි සාමි බහරයන් වශයෙන් හෝ වේවා, ඇසුරු කරන යහළු මිත්‍රාදීන් වශයෙන් හෝ වේවා, ඒ ඇගෙන් අපට අසාධාරණකම් වලට ගැටලුවක් නෑ. අපි ඒක හැකිතාක් දොටි ගස ගන්නට ඕන. එහෙම බැරි නම් අපි යම් කිසි විදියක නීත්‍යානුකූලව යම් යම් විදියක ක්‍රියාමාර්ග අපට ගන්නට වෙනවා. බුද්ධිමත් විදියට හිත නරක් කර නොගෙන. එහෙම නැත්නම් පින්නතුනි අපට අපේ හිත රැකගෙන ඉන්නට වෙනවා. ඒ නිසා මෙන්න මේ පළවෙනි කෙලෙස් ටික පින්නතුනි මුලදී ලෝභයෙන් පටන් ගත්තේ. ඊළඟට ටිකෙන් ටික හිත යමනාපය, ද්වේෂය කියන කාරණය විස්තර වෙනවා. ඊට පස්සේ පින්නතුනි ඊළඟ කාරණේ දක්වනවා ගුණමකු බව. මක්කෝ කියලා කියනවා. වෙනත් කෙනෙක්ගේ යහපත් ගුණයක් තියෙනවා නම් ඒ ගුණය මකන ස්වභාවයට කියනවා ගුණමකු කියලා. පින්නතුනි පුද්ගලයන්ගේ ළඟ අඩුපාඩුකම් තියෙනවා. හැබැයි ඒ වගේම පුද්ගලයන්ගේ ළඟ හොඳ ගතිගුණක් තියෙනවා. ඒ අඩුපාඩුකම් ටික නිසා පින්නතුනි අර හොඳ ගතිගුණ ටික නැසන්න හොඳ නැහැ. හොඳ ගුණ ටික හොඳ හැටියට දකින්නට ඕන. හැබැයි ඒකෙන් කියන්නේ අඩුපාඩු ටිකක් හොඳයි කියලා කියන්නේ කියලා. එහෙම වුණොත්ින් අපි වචනෙන් අකුසල් කරගන්නවා. බුදුහාමුදුරෝ දේශනා කළා හොඳ කෙනෙක් ගැන ද්වේෂ සහගතව දොස් කියනවනම්, ඒ වගේම නරක කෙනෙක් ගැන යම් යම් දෙයක් බලාපොරොත්තුෙන් බොරුවට වර්ණනා කරනවනම්, ඒ දෙකෙන්ම ඒ තැනැත්තා වචනෙන් වා අකුසල් කරගන්නවා කියලා. ඒ නිසා නැති ගුණ පෙන්නලා පුද්ගලයන්ගෙන් වාසි ගන්න රවට්ටන්න හොඳත් නැහැ. ඒ වගේම තියෙන ගුණ මකන්න හොඳත් නෑ අපි. ඒ නිසා මෙන්න මේ මක්ක කියන ගුණය නැත්තම් ගුණමකු බව කියන එක අපි ටිකෙන් ටික අඩු කරගන්නට ඕන. ඊළඟ ලක්ෂණය තමයි පින්නතුනි අනිත්යයට ගරුසරු නොදැක්වීම. අනිත්ය ගැන සැලකිල්ල නොදැක්වීම අහංකාර බව කියලා කියනවා. පින්නතුනි අපි ජීවත් වෙන කාලේ අපි සමාජයක් එක්ක ජීවත් වෙන්නේ. ඒ නිසා අනිත්ය ගැන අපිට හිතන්න වෙනවා. ඇතැම් විට අනිත්‍ය ළඟ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒ වගේම පින්නතුනි අපේ ළඟත් අඩුපාඩුකම් තියෙනවා. ඇතැම් විට අපි අනිත් කෙනෙක්ගේ අඩුපාඩුකම් බලනකොට අනිත්‍යගේ අඩුපාඩුකම් දෙකක් අපට පේනකොට ඒතනත්තට අපේ අඩුපාඩුකම් හතරක් පේන්න පුළුවන්. එතකොට අපි බලන විදිහෙන් එයා අඩුපාඩු තියෙන කෙනෙක්, එයා බලන විදිහට අපිත් අඩුපාඩුකම් තියෙන කෙනෙක්. ඒ නිසා පින්නතුනි ඒ අඩුපාඩුකම් නිසා හෝ පුද්ගලයන් නොසලකා හරින එක ගැලපෙන්නේ නැහැ. ඒ වගේම පින්නතුනි සමහර ගරු කළ යුතු අය ඉන්නවා. වැඩිහිටි අය වෙන්න පුළුවන්, ගුණවත් අය වෙන්න පුළුවන්, සිල්වත් අය වෙන්න පුළුවන්. ඒ අය කෙරෙහි අපි යම් කිසි විදියක අවනතතාවයක් දක්වන්නට ඕන. හැබැයි අපි අවනත වෙන්නේ එතනත්තාගේ හොඳ ගුණයට. සමහරත්නම් පින්නතුනි සමහර කෙනෙකුට ගරු කරනකොට, සැලකිල්ල දක්වනකොට සමහරත්නම් කැමති නැහැ. ඇයි ඒ? ඒ තැනැත්තා දන්නම ඒ ගරු කරන තැනැත්තාගේ තියෙන අඩුපාඩුකම් දැකලා ඊට පස්සේ අපට දොස් කියන අහවල් අඩුපාඩුකම් තියෙන කෙනාට බලන්න දක්වපු ගෞරවය කියලා සමහර අය එතන රැක ගන්න වෙලාවල් තියෙනවා. විශේෂයෙන් පන්සල්වලදී මේක වෙනවා. මොකද හාමුදුරුවෝ ඇතැම් විට දන්නේ හොඳ පැත්ත විතරයි කට්ටියගේ. ඉතින් හාමුදුරුවෝ සමහර අයගේ ගුණ වර්ණනා කරනවා. කරනකොට මේ පින්නතුන් දන්නව අනිත් පැත්ත. අපි දන්නේ නෑ. අපි දන්නේ නෑ මේ පැත්ත. ඉතින් අපි අර හොඳ පැත්ත කියන සමහර අපේ පින්නතුන් ඉතින් හාමුදුරුවොත් එක්ක අමනාප වෙනවා. ඉතින් ඒ වෙලාවට අමනාප වෙන්නේ ඉතින් අපි දන්න ටික තමයි අපි කියන්නේ. ඉතින් මේ පින්නතුන් දන්නේම මේ පින්නතුන් මතක තියාගන්නේ ඒ විදිහින් Tamanට හේතු වෙන දෙයක්. ඉතින් අපේ පැත්ත තමයි අපි කරන්නේ. ඉතින් ඇතැම් විට අපි කෙනෙකුට හිතන්න පුළුවන් බොරුවට වර්ණනා කළා කෙනෙක්ගේ ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන කියලා. නමුත් සාමාන්‍යයෙන් හාමුදුරන් එහෙම කරන්නේ නැහැ. ලක්ෂණේ තමයි පිනතුනේ නිතරම කෙනෙක් විශේෂයෙන් මරණයට පත් උනත් ඒ තැනැත්තාගේ හොඳ ගතිගුණ තමයි සාමාන්‍යයෙන් කියන්නේ. මොකද හොඳ දේ තමයි අපි ආදර්ශයට ගන්නෙ. ඒක තමයි අපේ බෞද්ධ සංස්කෘතිය ලක්ෂණය. කෙනෙක්ගේ හොඳ ගතිගුණේ තමයි නිතර ඉස්මතු කරන්නේ. එනිසා පිනතුනේ මෙන්න මේ தත්වයේ තුල අපේ පින්නතුනේ අනිත්‍යය නොසලකා හරින ගතිය ටිකෙන් ටික අඩු කරනවා. අනිත්‍යයට පුළුවන් මට්ටමින් අපි සැලකිලා දක්වනවා. මොකද සමහර අයට නොසලකිලා හිටියොත් පින්නතුනේ එයා හුඟා කමනාප වෙනව සමහර අය. පන්සල්වලදී මේක හුඟක් වෙනවා. ඇතැම් විට හාමුදුරුවෝ මේ හැම කෙනෙක් එකම කතාන කරව සමහර ඇත්තන්ගේ හිතරි දෙන වෙලාවල් තියෙනවා. දැන් මේ පින්නතුනේ හුඟා දුර බැහැර ඉඳලා සමහර විට එන්නේ. ඇතැම් විට එක දවසට ඇතැම් විට දැන් අද 50කටක් ඉන්නවනේ. ඉතින් ඇතැම් විට හාමුදුරුවන්ට හැම කෙනෙක් එකම කතා කරන්න වෙන්නේ නැහැ. එනිසා මේ පිනතුන තුපේක්ෂා සාගත වෙන්නට ඕන. ඉතින් ඒකෙන් ඔබට සැලකිල්ල දැක්ුවේ නැත්තේ නැහැ. දැන් මේ පිනතුන බලන්න කොච්චර සැලකිල්ලක් දක්වලා තියෙන මේ අතුපතු ගහලා පුටුත් තියලා හේතු වෙන්නනේ මේ හැම දෙයක්ම කළා මේ තියෙන සැලකිල්ල. ඔය ඔක්කොම කළ තියෙන කවුරුවත් නෙමෙයි හාමුදුරුවෝ. ඒ නිසා ඔබට එනකොට වෙන්න කලින් ඔබ ගෙදරින් සූදානම් වෙන්න කලින්ම ඔබට මෙහි සැලකිල්ල දක්වලා තියෙන්නේ. දැන් ඊයේ රාත්‍රියේ මේ ස්වාමීන් වහන්සේලා මේ සූදපාවිතර කළා පුටු පිළිවෙලට තියලා එනිසා එනකොටම ඔබට සැලකිල්ල දක්වලා තියෙන කතා නොකරයි කියලා අමනාප වෙන්න එපා, හිත නරක කරගන්න එපා. ඊළඟ ලක්ෂණය තමයි පිනතුණි ඊර්ෂ්‍යාව කියන එක. වෙනත් කෙනෙක් දිනු වෙනකොට තියෙන හිතේ අමනාපය ගැටෙන ස්වභාවය. පිනතුණි මේකේ විරුද්ධ ගුණය තමයි, මේකේ හොඳ පැත්ත තමයි මුදිතා කියන ගුණය. වෙනත් කෙනෙක් දිනු වෙනකොට සතුටු වීම. පිනතුණි මේක එච්චර ලේසි දෙයක් නෙවෙයි. හැබැයි මේක අමාරුම දේකුත් නෙවෙයි. බලන්න පිනතුනි වෙනත් කෙනෙක් අධ්‍යාපන වශයෙන් හෝ වේවා, වෘත්තියේ වශයෙන් හෝ වේවා දිනු වෙනකොට කොච්චර හොඳද නේද? ඒකේ නායකකට වෙන හොරකමක් කරන්නේ නැහැ, ධාර්මිකව ජීවත් වෙනවා, සමාජයට යහපතක් වෙනවා. ඒ වගේම පිනතුනි ඒ අකල්වැසි දිනු වෙන අය ඇතැම් විට ගිය ආත්ම භවවල අපේම දරුවෝ වෙලා හිටිය අය, අපේම මව්දෙමව්පියන් වෙලා හිටිය අය, ඇතැම් විට අපේ ගෙදර දුව හෝ පුතා ආත්ම භාව 4-5ක් අපේ දරුවෙක් වෙන්න පුළුවන්. සමහර විට පින්නොතින අර දිනු වෙලින් අල්ලපු ගෙදර ළමයා ආත්ම භාව 10ක විතර අපේ දරුවෙක් වෙන්න පුළුවන්. එවැනි සසර ගමනක් පින්නොතින මෙයා කියන්නේ. ඒ නිසා කෙනෙක්ගේ දිනු වෙන පින්නොතින කිසි විටකත් හානියක් කරන්න එපා. ඒ හානිය තුලින් Tamanට මේ ජීවිතේම මනසට ලොකු දුකක් එනවා ඒ ගැන හිතනකොට. ඒකන ඒ තැනත්තා මරණයට පත් වුණාට පස්සේ තමන්ට හොඳ ලොකු සංවේගයක් ඇති වෙනවා, අනේ මං කරපු දේ හොඳ නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, අද අපට මේ මුණ ගැහිලින කෙනා ඇතැම් විට ආත්මවා සී ගානකට පස්සේ මේ මුණ ගැහිච්ච අවස්ථාවක්. තව ඇතැම් විට අවුරුදු 15ක් 20ක් වැඩි මුණු 100ක් තමයි ජීවත් වෙන්නේ. මෙතනින් මේ තැනත්තා මිස් වුණාට පස්සේ හිතනවද පින්නතුනි ආය ලබන ආත්මභාවය හමු වෙයි කියලා? ආයි පින්නතුනි හමු වෙන කල්ප ගානක් යනවා. එනිසා හමු වෙන හැම කෙනාටම සුළුවෙන් හරි උදව්වක් කරන්න පින්නතුනි. මේ හමු වෙච්ච අවස්ථාව අපි විශේෂයෙන් මිනිස්යන් වශයෙන් ඉන්නේ මේ හැම දෙනෙක්ම සසර හුඟක් පින් කළා ආපු අය, හුඟක් ගුණධම් වඩාගෙන ආපු අය තමයි මෙතන මේ ඉන්නේ. ඒ නිසා ඉන්න හැම දෙනෙකුටම අඩුගානේ වතුර බෝතලයකින් හරි එක වාරයක් වතුර ටිකක් බොන්න තමන්ගේ දෑතින් දීලා හරි පින්නතුනි උදව්වක් කරන්න. ඒ තැනැත්තා ආයි සසරේදී තමන්ට මුණ ගැහෙනවා. ඒ මොන ගැහිච්ච අවස්ථාවේදී ඔය අද දීපු එක වතුර බෝතලයට 10 ගුණයක් ඔබට දෙනවා. ඒ තැනැත්තාම නොදුන්නත් පින්නතුනි ඒ තමන්ගේ කරන කුසලය නිසා තමන්ට අනිත් පැත්තෙන් ඒකේ ප්‍රතිලාභය ලැබෙනවා. තමන්ගේ මනසට ලොකු සුවයක්. ඒ නිසා ඉස්සා කියන ගුණේ, ඊර්ෂ්‍යාව කියන ලක්ෂණය අනිත් අයගේ දියුණුවේදී සතුටු වෙන ගතිය පින්නතුනි වැඩි කරගන්නට ඕන, ඊර්ෂ්‍යාව අඩු කරගන්නට ඕන. අනිත් අය දිනු වෙනකොට පින්නතුනි සතුට වෙන්න, අනිත් අයට පහසුකම් සලසා දෙන්නට උනන්දු වෙන්න. මේක පටන් ගන්න මුලින්ම තමන්ගේ දරුවන්ගෙන්, තමන්ගේ ස්වාමි භාර්යාවන්ගෙන්, දෙමව්පියන්ගෙන්. එහෙම පටන් ගන්න මේ දේ පින්නතුනි ටිකෙන් ටික මේක දිනු කරන්න. මොකද පින්නතුනි මේ සමාජින්න බොහෝ දෙනෙක් අපට උදව් කරපු අය. අපි දිනපතාම පින්නතුනි අපි ගන්න ආහාර ටිකට, අපි යන මහා මාර්ගය හදන්න, අපි ලබන පහසුකම්, ජලය, විදුලිය, ගෑස් ටික මේ වෙනුවෙන් පින්නතුනි බොහෝ දෙනෙක් මහන්සියල වැඩ කරනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි අද අප පරිහරණය කරන පහසුකම් ටික අද මේ තත්ත්වයට ගෙන එන්නට පින්තුනි බොහෝ දෙනෙක් සසර අපට උදව් කරලා තියෙනවා. ඔබ අතේ තියෙන ජංගම දුරකථනය බලන්න, ඔබ පාවිච්චි කරන වාහනය බලන්න. පින්තුනි මේක මේ තාක්ෂණයට දියුණු කරන්න සීවස් ගානක් මිනිස්සු සුවිශාල කැපවීමක් කරලා තියෙනවා. ඔබ පාවිච්චි කරන බෙහෙත් ටික, ඔබ පාවිච්චි කරන ආහාර මනුෂ්‍ය ශරීරයට සුවදායී විදිහට සකස් කරන්න. ඇතැම් විට පින්තුනි අය සමහරට අකුසලත් කරලා තියෙනවා. සමහර සත්ත්ව උපයෝගී කරගෙන පරිශන කරලා තියෙනවා. ඇතැම් විට ඒ නිසා සමහර ඇත්තන් මේ වන විට මිනිස් ලෝකේ පල්ලෙහාට ගිහිල්ලා පින්තුනි දුක් විඳිනවත් ඇති. ඒ නිසා එවැනි කැපවීමක් පහසුකම් ටිකක් සපයලා දීලා බොහෝ දෙනෙක් ජීවිතයේ පසුගාමි වෙලා ඉන්නවා. ඒ නිසා පින්තුනි ඒ ගැන හිතනකොට හැමදාම තමන් කරන පින්කම් මේ විශ්වයේ අනුමෝදන් වෙන්න හැම දෙනාටම අනුමෝදන් කරන්න. ඒක පින්නතුනි ලෝකෙට කන්නේ යහපතක්. ඒ නිසා මෙතෙන්දි මේ ඊර්ෂ්‍යාව කියලා කියන්නේ වෙනත් කෙනෙක් දිනු වෙනකොට තියෙන අකමැත්ත අඩු කළා මුදිතා ගුණය. වෙනත් කෙනෙක් දිනු වෙනකොට ඔබේම දරුවෙක් දිනු වෙනවා කියන හැඟීමෙන් ඒ දෙස බලන්න. ඊර්ෂ්‍යාව කියන ගුණය ටිකෙන් ටික අඩු කරගමු. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මච්චරිය කියන ගුණය, මසුරුකම. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ අනිත්‍යයේ දිනු වීමට අකමැති බව. මසුරුකම කියලා කියන්නේ තමන්ගේ සම්පත් සංගවන ගතිය. දැන් ලෝභයයි මසුරුකමයි කියන්නේ දෙකක්. ලෝභය කියන්නේ පරිත්‍යාග කරන්නේ නැහැ කියන එක. පරිත්‍යාග කරන්න අකමැති යමකට දැඩි ආශාව කියන එක. මසුරුකම කියලා කියන්නේ මොකද්ද? සම්පත් තමන්ගේ යම්කිසි සම්පතක් තියෙනවා නම් ඒක පෙන්වන්නවත් දෙන්නේ නැහැ කාටවත්. දැන් මේ පින්තුන් අහලා ඇති මට කුණ්ඩලීගේ පියාගෙන මට කොණ්ඩලේ කියලා කෙනෙක් හිටියේ බුදුහාමරයන් කාලේ. ඔහු ලෙඩ වෙච්ච වෙලාවේ ඔහු බලන්න අනිත්‍යයි එයි කියලා, ඔහු මරණයට පත් වුණාට පස්සේ අනිත්‍යයි එයි කියලා මේ මට කොණ්ඩලේගේ පියා අදින්න පූබක කළේ මොකද්ද? මේ පුතාගේ ශරීරය කලින් එළියෙන් තිබ්බා. ගෙදරට ආවට පස්සේ මේ සම්පත් වෙනේ කියලා. ගෙදර තියෙන සම්පතක්වත් අනිත්‍යයට පෙන්වන්නේ නැහැ. දැන් මේ පින්තුන් ගන්නේ ඒ දුරුගුණ නැහැ. දැන් මේ පින්තුන් තමගේ ඥාතීන්ට හෙටවරුන්ට ආරාධනා කළනේ ගෙදර ආහාර පාන දෙනවා. ස්වාමීන් වහන්සේලට ආරාධනා කළා දාන දෙනවා. මේ පින්නතුණගේ ඒ දුර්ගුණය නැහැ. නමුත් පින්නතුණි මේ අගුණය අපේ ළඟ තියෙනවා නම් ඒක සිත අපිරිසුදු කරන දෙයක්. ඒක හිත පීඩාවට පත් වෙන දෙයක්. එනිසා මේ සඳහන් කරන්නේ හිතේ තියෙන ලක්ෂණ නැති කරන, හිතේ තියෙන සතුට නැති කරන දුර්ගුණ තමයි මේ එකිනෙක විස්තර කරන්නේ. ඊළඟට පින්නතුණි කරුණා සඳහන් වෙනවා මායාකාරී බව. මායාකාරී බව කියලා කියන්නේ අනිත්‍යය රවටන ස්වභාවය. අපේ ළඟ නැති දේවල් තියෙන විදිහට අපි පෙන්නනවා. අනිත්‍යය මුලාවට පත් කරනවා. මායාකාරී කෙනෙක්. පින්නතුනි මේ මායාකාරී භාවය අපට හුඟාකල් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපි මායාවක් පෙන්නකොට ඒ අපට ලොකු අපහසුවක්. මොකද අපි කරන්නේ රඟපෑම. අපේ ස්වාභාවික බව නැචරල් ගතිය නැති වෙනවා. ඒ නිසා පින්නතුනි තමන්ට පුළුවන් ස්වාභාවික විදියට හින්න ප්‍රමාණයට හිතට ලොකු සැහැල්ලුවක්. පින්නතුනි මොකද තමන් මායාකාරී විදියට හිටියොත් කොහොමද වෙන්නේ? ඒ මායාකාරී භාවයට රැවටෙන්නේ කවුද? ඔය තමන් උත් රැවටෙනවා. ඒ වගේම මායාකාරීයයි තමයි රැවටෙන්නේ. බුද්ධිමත් ඇරවටෙන්නේ නැහැ. එතකොට තමන්ට මුණගැහෙන යාළුව කවුද? ඒ වගේම මායාකාරීය තමයි අහුවෙන්නේ. තමනුත් එයට රැවටෙනවා. මොකද මෙහෙන් අපිත් රැවටීමක් කරනකොට අර වගේම රැවටිච්ච අය සමාජයේ රවටනකොට අපි එයට අහුවෙනවා. අපි ස්වාභාවික විදියට ඉන්නවා නම් අපි දන්නවා අපි බුද්ධිමත්ව ඉන්නේ. එතකොට අනිත් කෙනෙක් මායාකාරීව ඉන්නකොටම අපි දන්නවා මේ කෙනා මේ රඟපෑමක් කරන්න කියලා. එහෙම නැතුව හිටියොත් පින්නතුනි අපට එකතු වෙන්නෙම මායාකාරී යාළුව තමයි. ඒ අයගේ මිත්‍රත්වයේ පින්නතුනි හුඟක් කරක් නැහැ. ඊයාගේ මිත්‍රත්වයේ තියෙන්නේ අපි ලස්සනට ඉන්නකම්. ඊයාගේ මිත්‍රත්වයේ තියෙන්නේ අපි සතුටෙන් ඉන්නකම්. අපට දුක කරදරයක් වෙච්ච වෙලාවෙදී අය අයින් වෙලා යනවා. ඒක තමයි මායාකාරී කෙනාගේ තියෙන ලක්ෂණය. අනිත් දේ තමයි පින්නතුනි කෙනෙක් දැක්ක ගමන් අපි බොහෝ දෙනෙක් හුඟක් පහදිනව නේද? පින්නතුනි මෙන්න මේකෙදි හුඟා පරිස්සම් වෙන්නට ඕන අපි. බුදු දහමින් කියන්නේ කෙනෙක් දැක ගමන් එහෙම අපට පුද්ගලයෙක් තේරුම් ගන්න බෑ. පුද්ගලයෙක් හුඟක් කල ඇසුරු කරන්න ඕන. ඒ වගේම පුද්ගලයෙක් එක්ක සාකච්ඡා කරන්න ඕන. සාකච්ඡාවෙන් තමයි කෙනෙක්ගේ ප්‍රඥාව බලන්නේ කියලා. ඒ නිසා කෙනෙක් ඇඳලා තියෙන ඇඳුමටවත් රූපයටවත් කෙනෙකුගේ වෘතිය නිසාවත් උපාදියක් නිසාවත් අපි ඉක්මනටම පැහැදෙන්න හොඳ නෑ. ඉක්මනටම පැහැදුණොත් මොකද වෙන්නේ? ඒ පැහැදෙන වේගයම අනිත් පැත්තට කලකිරෙනවා. අඩුපාඩුවක් දැක්ක ගමම කලකිරෙනවා. ඒ නිසා සාමාන්‍ය විදියට හිටියහම අපි හැම කලකිරෙන්නේ නෑ. එනිසා අපි කියනවා අර උග්ගහ වගේ කියලා. උග්ගහේ කෙළවරේ ඉඳලා පැණිටික උරාගෙන આવතින් මුල කොටසට එනකොට එන්නෙම රස වැඩි වෙනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනි. සමහර ඇත්තන් මුලදී දැක්කහම අපට එච්චර පැහැදීමක් නැහැ. නමුත් ලං වෙන්න ඇසුරු කරන්න කෙනෙක්ගේ පින්නතුනි ගුණයන් හොඳට පේනවා. සමහර අය ඉන්නවා හරිම ස්වාභාවිකයි. දැක්ක ගමන්ම කෙනෙකුට බණින එක කරන්න සමහර අය. සමහර හාමුදුරුවොත් එහෙම ඉන්නවා. දැන් අපේ නායක හාමුදුරුවොත් එහෙම නැනේ නේ. කෙනෙක් දැක්ක ගමන්ම මුලින්ම කරන්නේ බණින එක. නමුත් පින්නතුනි ටිකක් උන්වහන්සේට ළඟා වෙලා බලනකොට උන්වහන්සේගේ මහා ගුණ ටිකක් අපට පේන්න ගන්නවා. සමහර විට අපි අර මුල් දෙයට විතරක් කලකිරුණොත් අර අපට ගුණයන් ටික පින්නතුනි මුණ ගැහෙන්නේ නැහැ. ඒ වගේ තමයි සමාජින්න බොහෝ දෙනෙක් පින්නතුනි ඒ වගේ ස්වාමීන් වහන්සේලාට හුඟක් මුණ ගැහෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේලා බොහෝ වෙලට ඉන්නේ ස්වාභාවික විදියට ඉන්නේ. ඒ ස්වාභාවික විදියට ඉන්න නිසා සමහර අය නම් කැමතිත් නැහැ. සමහර අය කැමති බොරුවට වර්ණනා කරනවා නම් හරිය කැමති සමහර අය. නමුත් පින්නතුනි ස්වාභාවික විදියට ඉන්න අය ඇසුරු කරන්න පින්නතුනි ටිකෙන් ටික එයාට ලං වෙන්න එයාගේ ගුණයන් තමයි පේන්න ගන්න. අන්න ඒ ස්ථාවරය පින්නතුනි ඒ ස්ථාවරයට ආවට පස්සේ පුදුලගෙන ලේසියෙන් කලකිරෙන්නේ නැහැ. යා බැන්නත් යාව දාල යන්නේ. මොකද යාගේ ගුණ ටික අපි හඳුනා ගන්නවා. ඒ නිසා දැක්ක ගමම්ම හොඳ කිව්වයි කියලා දැක්ක ගමම්ම ප්‍රසාදයට පත් උනායි කියලා රැවටෙන්නට එපා. බුදුදහමේ මේක ඉතාම පැහැදිලිව දක්වනවා. නවන්න රූපේන නරෝ සුජානෝ නවිස්සසේ ඉතර දස්සනේන වර්ණෙන් රූපෙන් කෙනෙක් ගැන එකපාර පැහැදෙන්න එපා කියලා. පින්නතුනි කෙනෙක් කාලයක් ඇසුරු කරන්න ඕන, විශේෂයෙන් ඒ කෙනා සමග සාකච්ඡා කරන්න ඕන. ඒ සාකච්ඡාවෙන් තමයි කෙනෙක් අවබෝධ කරගන්නේ කියලා. ඊළඟ ලක්ෂණය තමයි පින්නතුනි සාටේය කියන ගුණය. මේකත් අර මායාකාරී ගුණයෙන් ළඟින්ම යන එකක්, කපටි බව කියන එක. මායාකාරී බව කියන්නේ දැන් ওই මැජික් පෙන්වනවා කියලා අපි කියන්නේ, නැති දෙයක් තියෙන විදිහට පෙන්වන එක. කපටි බව කියලා කියන්නේ ඒකත් ඊටම ළඟින් යන්නේ මෙයා අවංක නැහැ කියන එක. අවංකකම කියන එකේ ඔනස්ටි කියන එකේ විරුද්ධ පදය කපටි කියලා කියන්නේ. එතකොට මේ අතන තේරුම් ගන්න පුළුවන් ඒ ලක්ෂණය. ඊළඟ ගුණය තමයි ඊළඟ දුර්ගුණය තමයි පින්නතුනි දැඩි බව. දැඩි බව කියන්නේ ගුණයට අවනත නොවන ස්වභාවය. මේ දැඩි බව කියලා කියවට පස්සේ පින්නතුනි වරදවා තේරුම් ගන්නට එපා. සමහර ඇත්තන් දැඩි ස්ථාවර පදනම් වල ඉන්නවා. ඒක ඍජු ගතිය. දැන් ස්වාමීන් වහන්සේලා ගත්තත් උජුපටිපන්නෝ කියලා ගුණයක් තියෙනවා. ඍජු ප්‍රතිපදාවක ඉන්නවා කියන එක. ඍජු ප්‍රතිපදාවක ඉන්නවයි කියලා කියන්නේ පින්නතුනි යම්කිසි ස්ථාවර පදනමක තමන් ඉන්නවා, තමන්ගේ ප්‍රතිපත්තියක් තියෙනවා. ඒක මේ දැඩි ගතිය නෙවෙයි. නමුත් සමහර අය ඉන්නවා කිසියම් ගුණයකට අවනත නොවන අය. ඒ තැනැත්තාම ගත්ත මතයම හරියි කියලා මතේ ඉන්නවා. අන්න ඒක තමයි පින්නතුනි මෙතන දුර්ගුණයක් විදිහට තියෙන්නේ. නමුත් විශේෂයෙන්ම ඔබ පින්නතුනි ඔබ සතුටට පත්වන්න මේ පින්නතුන් මේ ධර්මයේ අහන්නේ. ධර්මයේ ඇසීම නිසාම ඔබ තුල මෙන්න මේ දැඩි ගතිය, මේ තියෙන දුර්ගුණය හුඟා අඩුයි. ධර්මයේ අහනවා කියලා කියන්නේ මොකද්ද? පින්නතුනි ඒක ලෝකෝ නිහතමානී භාවයක්. ඒක සරල ගුණයක් නෙවෙයි. ධර්මයේ අහනවා කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? ඔබ දැන් ඉන්න මට්ටමට වඩා මනසින් තවත් දියුණු වෙන ඔබ කැමතියි කියලා කියන්නේ. ඔබ වෙනස් වෙන්න කැමතියි කියන එක. ඔබ ෆ්ලෙක්සිබල් කියන එක කියන්නේ. ඔබේ ළඟ නම්‍ය සීලී භාවය තියෙනවා කියන එකයි කියන්නේ. මේකට බුදුදහමේ සෝචස්සතා කියලා කියනවා. සූජ භාවය කියලා කියනවා. පින්නතුනි මේ ලක්ෂණය තියෙනවා නම් පින්නතුනි අපට ජීවිත ගමන් මගේ හුඟක් දුර, ආධ්‍යාත්මික ගමන් මගේ හුඟක් දුර යන්න පුළුවන්. මේකත් පින්නතුනි අපේ ළඟ මේ දැඩි ගතිය කියන ගුණයට අවනත නොවන ස්වභාවය ටිකෙන් ටික අඩු කරගෙන ගුණයට දහමට අවනත වෙන ස්වභාවය අපේ ළඟ ඇති කරගන්නට ඕන. ඊළඟ ලක්ෂණය තමයි පින්නතුනි සාරම්භ කියලා ලක්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ එකට එක කිරීම. නැත්තම් හේතුආකාරකම කියන එක. යම් කිසි කෙනෙක් දෙයක් කරනවා නම් අගේන්ස් එකට කෙනෙක් කරනවා. ඇතැම් විට අකුසල් පැත්තේ වෙන්නත් පුළුවන්. හැබැයි පින්නතුනි සමහර අය ඉන්නවා මෙතෙන්දි සැලකිලිමත් වෙන්න සමහර කෙනෙක් හොඳ පින්කමක් කරනකොට සමහර අය තව කෙනෙකුත් ඒ වගේම හිතලා පින්කමක් කරනවා. එතකොට එයාට බනින්න නම් යන්න එපා. එයා හරි අහිංසක කෙනෙක් ඇතැම්මිට. එයාත් කැමති ඔබ වගේම පින්කම් කරනව දකින්න. ඒ නිසා තමයි අනිත් අයත් ඒවට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා තනියම කරන්නට වඩා පින්නතුනි පිරිසක් එක්ක එකට සම්බන්ධ වෙලා කරන එක බොහොම වටිනවා. ඒක සසරින් තමන්ට පිරිවර සම්පත්තියක් ලැබීමට හේතු වෙන දෙයක්. ඒ නිසා තමන්ගේ එකට එක කිරීම කියලා කියන්නේ අපේ හිතේ තියෙන ලෝභය, ද්වේෂය වැඩි වෙන විදිහට එකට එක කිරීම. ඒක බුදුදහමෙන් අනුමත කරන්නේ නැහැ. නමුත් පින්නතුනි පින් දහම් කරනකොට දැන් අපි කියමු අපේ අල්ලපු ගෙදර කෙනා සිල් ගන්නවා. අපේ හරිස් සිල් ගන්නවා. අපිටත් එතුණානේ අපිත් යන ඕන සිල් ගන්න කියලා. වෙන කෙනෙක් බෝධි පූජාවක් තියනවා. නැත්තම් ධර්ම දේශන අහන්න යනවා. තව කෙනෙක් හිතනවා මමත් මේ පැත්තට වෙනස් වෙන්න ඕන කියලා ඒක කරනවා. ඒක එකට එක කිරීමක් වෙන්නේ නැහැ. ඒක පින්නතුනි අපෙන් ලැබෙන ලොකු ආදර්ශයක්. එතකොට අපි පින්නතුනි අමනාපෙන් හොඳ නැහැ අපි සතුට වෙන්න ඕනනේ. අනේ බලන්න අහවලත් අපි නිසා දැන් පින්කම් කරනවා. මන් දන් දෙන නිසා අනිත් නැත්තක් දන් දෙනවා නේද කියලා අපි උඟල් සතුටටපත් වෙන්න ඕන. ඒ කෙනාට අමනාප වෙන්නවත් ඒ කෙනාගේ හිත රිදෙන දේවල් කියනවත් අපි හොඳ නැහැ. ඒ නිසා මෙන්න මේ එකට එක කිරීම කියන අකුසල් වැඩීම සඳහා එකට එක කිරීම කියන දුර්ගුණය අපේ ළඟ අඩු කරගන්නට ඕන. අනිත් දේ තමයි පේනතුනි මානය කියන එක. මානය කියලා කියන්නේ නිතරම අනිත් අය මනිනවා කියන එක. කෙනෙක් හමු වෙච්ච ගමම්ම බලනවා, කතා කරලා බලනවා. කොහෙද ඉන්නේ, මොනවද කරන්නේ, කොහෙන්ද උපාධි ගත්තේ, ඔක්කොම ටික අහනවනේ, අහලා මනිනවනේ. ඈ යුනිවර්සිටි වුණත් බලන තමන් එක උපාධිය ගත්තා, තමන් යුනිවර්සිටියෙන් වඩා ඉහළකද්ද පහළකද්ද. ඒ වගේ බල බල පේනතුනේ කොහොම හරි තොරටුක බලලා හිතින් ලොකු සටනක් දෙනවා මේ මානෙ ඇති කරගන්න. මේක තමයි පේනතුනේ සාමාන්‍ය ලක්ෂණය. මේක පේනතුනේ සමහර විට හොඳ පැත්තටත් එන වෙලාවල් තියෙනවා. මේ මානෙ කියන එක දුරු කරන්න ඉතාම අමාරු එකක්. මේක රහත් වෙනකම් තියෙනවා. මොකද මානේන මානං පහතබ්බං කියලා කාරණයක් තියෙනවා. මානෙ නිසාම තමයි මානෙ දුරු කරන්නේ. දැන් අනාගාමි වෙච්ච කෙනා රහතන් වහන්සේත් එක්ක මැන මැන බලනවා. මම තාම රහත් වෙලා නැහැ කිය කී බල බල තමයි රහත් මඟ වඩන්නේ. එතෙන්දී ඒක හොඳ ගුණයක්. දැන් ධර්මයේ නොහැසිරෙන කෙනා බලනවා, ධර්මයේ හැසිරෙන කෙනාගේ දිනුව බලලා මමත් මේ තත්ත්වයට පත් වෙන්න ඕන කියලා එයා මාන්නෙන් මැන මැන එයා හොඳ පැත්තට දිනනවා. ඒක හොඳ ගුණයක්. නමුත් පින්නතුනි අනිත් අය නිග්‍රහයට පත් කරන්න, අනිත් අය පීඩාවට පත් කරන්න අපි යම් කිසි විදියක කටයුතු කරනවා නම් පින්නතුනි ඒකෙන් අපේ ජීවිතයට වන්නේ අයහපතක්. මොකද ඒකට හේතුව අපේ හිතේ තියෙන සතුට නැතිවීම. ඒ නිසා මෙන්න මේ දුර්ගුණයත් මානය කියන එක, මැනීම කියන එක පින්නතුනි හිතට ලොකු අසහනයක් වෙන දෙයක්. පින්නතුනි මානය නිසා අපේ හිතේ තියෙන සතුට නැති වෙනවා. මොකද අපට එකට ඉන්න බැරි වෙනවා පිරිසක් එක්ක. දැන් බලන්න මෙතන ඔබ එකට ඉන්නේ, ඔබ කිසිම විදියක අනිත්‍ය ගැන කැපී පෙනෙන්න යන්නේ නැහනේ. දැන් මෙතන ඉන්නවා විවිධ හැකියා තියෙන අය නේද? ඈ සාමාන්‍ය මට්ටමේ රැකියා කරන කෙනෙක් ඉඳන් ලෝකේ ඉහළම කීර්තිය ලබා ගත්ත අය දක්වා මෙතන ඉන්නව නේද? ඉහළම වෘත්තිකරණ අය දක්වා ඉන්නවා. නමුත් ඔබ මෙතෙන්ට ආවම ඔබේ සියල්ලක් මම දැක්කල ඉන්නේ නේ. ඔබ මෙතෙන් ආවට පස්සේ එකම බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වෙනවා. පින්නතුනි මෙතන පොච්චේන මානසික සාහනයක්ද නේ? මේ ධර්මශාලාවේ මේ මාන්නය අඩු කරගෙන ඉන්න එකේ කොයිතරම් සාහනයක් තියෙනවද? පින්නතුනි මේ සාහනය අපේ මේ ධර්මශාලාවෙන් පිටතට අරගෙන යන්නට ඕන. පන්සලේදී අපි බොහෝ විට මාන්නය අඩු කරගෙන ඉන්නේ. අපි ඇඳුමෙන්වත් වෙනත් දෙයකින්වත් කැපිලා පේන්න අපි උත්සාහ කරන්නේ නැහැ. නමුත් පින්නතුනි අනිත් කැමලක අපි බොහෝ විට මේ මාන්නකාර වෙලා අපේ හිතේ තියෙන සතුට අපි නැති කරගන්නවා. ඒ නිසා මේක තේරුම් අරගෙන මේ කෙලෙස් වලින් පින්නතුනි අපේ හිතේට තියෙන රැකවරණයේ ආරක්ෂාව සතුට අපි අහිමි කරගන්නට හොඳ නැහැ. ඊළඟ ලක්ෂණය තමයි පින්නතුනි අතිමානය කියන එක. සාමාන්‍ය මානයක් නෙවෙයි, අතිශය මානයට පත් වෙනවා. තමන්ගේ රූපය නිසා හෝ වේවා, ඒ වගේම තමන්ගේ කුලය නිසා හෝ වේවා, රැකියාව නිසා මේ වගේ දේවල් වලින් දැඩියම මානෙට පත් වෙන සමහර අය. දැන් ධර්මයේ සඳහන් වෙනවා මානේන මක්කටෝ හෝති අතිමානේන කුක්කුරෝ කියලා. මාන්නකාරව හිටියොත් මොකද වෙන්නේ? ඉහෙලින්ම තමයි ඉන්නේ, බය වෙන දෙයක් නැහැ මරණයට පස්සේ. මක්කටෝ හෝති වඳුරෙක් වෙනවා. කැට පැන්නක් බිමට බහින්නේ නැහැ. දෙවියන්. පින්නතුනි ඉහෙලම මක්කටින් ඉන්න හැමදාම. ධර්මයේ සඳහන් වෙනවා අතිමානේන කුක්කුරෝ දැඩි මාන්නෙන් හිටියොත් මොකද වෙන්නේ? බල්ලෙක් වෙනවා කියලා. ඒ නිසා පින්නතුනි මේ දුර්ගුණ වලින් අපේ සතර ගමන්ට අපි හානියක් කරගන්න හොඳ නැහැ. ඒ නිසා මාන්නේ අතිමාන්නේ කියන මේ දෙකම අපේ හිතේ පිරිසිදු බව නැති කරගන්න දේවල්. අනිත් දේ තමයි පින්නතුනි මදේ කියන එක. මත්වීම. මේ මත්වීම අපි මොනවාගෙන්ද මත් වෙන්නේ? සමහර අය ආරෝග්‍ය මදෙන් මත් වෙනවා. නිරෝගී භාවයෙන් මත් වෙනවා. මට කිසිම ලෙඩක් හැදෙලා නැහැ මෙතෙක් කලකට. සමහර අය කියනවා මම අසවල් බෙහෙත් දෙත්තපත් මම මෙතෙක් කලකට බීලා නැහැ කියලා. එහෙම නිරෝගී වෙන්නේ නැත්නම් හොඳයි, කමක් නැහැ පින්නතුනි. බුදුහාම දේශනා කළා කායිකව කෙනෙක් අවුරුදු 50ක් 60ක් 100ක් නිරෝගී වෙන්න පුළුවන්. නමුත් සෝවාන් වෙන්න කෙනෙක් හැර මානසිකව නිරෝගී වෙන්න කෙනෙක් හොයාගන්න කලේසෙ නැහැ කියලා. කායික ලෙඩ නැති මාඩ පින්නතුනි මානසික රෝග අපිට තියෙනවා. ඒ මානසික රෝග තමයි මේ කියන්නේ ඔක්කොම කෙලෙස්. ඒ නිසා පින්නතුනි මදේටපත් වෙන හොඳ නෑ. නිරෝගී භාවය නිසා හෝ වේවා, තමගේ රූප සම්පත නිසා හෝ වේවා, තමගේ කොණ්ඩය නිසා, තමගේ කටහඬ නිසා, තමන් ලැබු කීර්තිය නිසා පින්නතුනි මේ දේවල් නැති වෙන යන්නේ බොහොම ටික වෙලාවයි. අපේ කොණ්ඩය බලන්න, කොණ්ඩය ටිකෙන් ටික වෙනස් වෙනවා නේද? පින්නතුනි ඒ කොණ්ඩෙන් මාන්න ඇති කරගන්න එක නෙමෙයි. සමහරැත්තන් පින්නතුනි කොණ්ඩෙ දික්කුණු ගාමම කපලා සමහරට පරිත්‍යාග කරන පිළිකා රෝගින සමහරැනි. ඇතැම් කෙනෙක් ඒ කොණ්ඩෙන් මාන්නට පත් වෙද්දී වෙනත් කෙනෙක් පින්නතුනි ඒ කොණ්ඩේ නිසාම පින්කම් කරගන්නවා. සමහර ශරීරෙ නිසා මාන්නට පත් වෙද්දී ඒ වගේම සමහර ඒ ශරීරය උපයෝගී කරගෙනම ලේ දන් දෙනවා, අනිත් අය වෙනුවෙන් ශ්‍රම දාන කරනවා, ඒ ශරීරෙම පින්නතුනි හොඳ දේ සඳහා යොදනවා. අපට මේ වගේ ලක්ෂණ ශරීරයක් ලැබුණේ පින්නතුනි අපි සතර හුවා පින් දහම් කළා. අපට හොඳට ලක්ෂණ දෙකක් ලැබුණේ, හොඳ ලක්ෂණ රූප සම්පත්තියක් ලැබුණේ, හොඳ ශක්තිමත් දෑත දෙපැයි ලැබුණේ ඇයි? අපි සතරේදී මේ ශරීරය උපයෝගී කරගෙන දාන ආදී පින් දහම් කරපු නිසා, අපේ මව්දෙමව්පියන්ට අපි සැලකපු නිසා. නමුත් පින්නතුනි අපි මේ අමතක කරලා මේ තමන්ට ලැබිච්ච පිනට ලැබිච්ච දේවල් වලින් මත්තුනොතින් තමන් පින්නතුනේ මෙලවත් පිරිහිලා සතර ජීවිතයේ තමන් පිරිහිමටපත් වෙනවා. ඊළඟ ලක්ෂණය තමයි පින්නතුනේ මදේ, ඊළඟට ප්‍රමාදය කියන එක. මදේටපත් වෙච්ච කෙනා ඊළඟට ප්‍රමාදයටපත් වෙනවා. විශේෂයෙන් මේ මදේ කියන ගේදී පින්නතුනේ මේ 15 වෙනි කාරණේ මුවත් සැලකිලිමත් වෙන්නට ඕන. සමහර අය කීර්තිය නිසාමත් වෙනවා. මෙන්න මේක තමයි පින්නතුනේ ඉතාම බරපතල දේ. කීර්තිය නිසා මදේටපත් වීම. බුදුහාමුදුරුවෝ දේශනා කළා යම් කිසි ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක් දරුවෝ හදනවා නම් Tamante ඉන්නේ එකම දුවක් නම් ඒ දුවට කියන දුවේ කීර්ති ප්‍රශංසා නැමැති මඩ ගොඩේ නම් එරෙන්න එපා කියලා. එකම දුවක් ඉන්නවා නම්, ඒ වගේම Tamante එකම පුතෙක් ඉන්නවා නම් ඒ පුතාට කියන පුතේ කීර්ති ප්‍රශංසා ලාභ ප්‍රයෝජන සඳහා නම් ඇලෙන්න එපා. ඒ ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා නැමැති මඩ ගොඩේ එරෙන්න එපා කියලා. දරුවෝ හදන අමල තාත්තට කිව්වේ. ඇයි පින්නතුනි එහෙම කිව්වේ? බොහෝ වෙක අපට මේ ආධ්‍යාත්මික ගමන් මගේ ඉහළට යන්න තියෙන ලොකුම බාධකය තමයි ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා සඳහා තියෙන දැඩි ආශාව කෑදරකම. ඒකෙන් කියන්නේ නැහැ පින්නතුනි අපි සමාජයේ කීර්තිමත්ව ජීවත් වෙන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. ඉහළම කීර්තියක් ලබා ගන්න ලෝකයට, විද්‍යාවට, සමන් සේවයක් කරලා ලෝකේ ලබා ගන්න පුළුවන් ඉහළම ගෞරවය ලබන්න, ඉහළම සම්මානය ලබන්න. නමුත් පින්තුනි ඊට නොදෙවෙන විදියට බුදු දහම තුල ලබා දෙන ඔබට සම්මානය. අන්න ඒ සම්මානය ලබා ගන්න උසහන්තවන්නේ. බුදු දහමෙන් ලබා දෙන සම්මානය මොකද පින්තුනි? මෙන්න මේ කෙලෙස් අඩු කර ගැනීමෙන් ලබන සම්මානය. දැන් දැඩි ලෝභයෙන් ඉඳන් ප්‍රමාදයටපත් වීම. මදේට පත් වුණොත් මදේ නිසා ප්‍රමාද වෙනවා. කුසල දහම් කරන්න ප්‍රමාද වෙනවා. පින්නතුනේ මේ නවීන විද්‍යාව දැන් අද අප පරිහරණය කරන නවීන තාක්ෂණය වැඩිමනොත් පින්නතුනේ අවුරුදු 5000ක උපරිම වශයෙන් 10000ක මිනිස්යා විසින් දිනු කරපු තාක්ෂණයක් අද අප මේ පරිහරණය කරන්නේ අද අපි ග්‍රහලෝක කරා යන්නේ. නමුත් පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ කොයිතරම් කාලයක රිසර්ච් එකක්ද ආර්ය පරිශ්‍රණයක්ද පින්නතුනේ සාරාංශික කලබලක්ෂයක පරිශ්‍රණයක සාරාංශික කලබලක්ෂයක් තුල කරපු ඇස් ඉස් මස්ලේ දන් දීලා දහඩියෙන් හඳුලෙන් ලේන් කැපවීම කරලා ලබාගත්තු පරිශ්‍රණයක කරපු පරිශ්‍රණයක ප්‍රතිඵලයක් තමයි මේ බුදුදහම කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේලා වසර 2600ක් සමස්ත ජීවිතයම කැප කරලා දරපු මහන්සියක වෙහෙසක ප්‍රතිඵලයක් තමයි ඔබ අතට පත් වෙලා තියෙන මේ ධර්ම කියලා කියන්නේ. අන්න ඒ ධර්ම තුලින් තමයි පින්නතුනේ අපිට මෙන්න මේ නිවැරදි අවබෝධය ලබා දෙන්නේ. අපේ හිතේ තියෙන කෙලෙස් හඳුනාගෙන මේ කරුණ කියනකොට කල්පනා කරලා බලන්න පින්නතුනේ අපේ ළඟ කොයි තරම් නම් මේ අඩුපාඩුකම් තියෙනවද? හෙටට ඊයට වඩා අද හොඳ වෙන්නට ඕන. අදට වඩා තමන්ගේ ළඟ තියෙන දුර්ගුණ අඩු කරගෙන අපි හෙට හොඳ වෙන්නට ඕන. ඒ හොඳ වෙන්න පින්නතුනේ අපේ ළඟ ප්‍රමාදී ගතිය, කුසල් දහම් කරන්න ප්‍රමාද ගතිය නැති වෙනවා. පින්නතුනේ සමහරක් අඬ හිතෙනවා අපි හුඟක් කාර්ය බහුල ජීවිත ගත කරන්නේ අපිට මේ දහම හැසිරෙන වෙලාවක් නැහැ කියලා. පින්නතුනේ මේ කතාව පින්නතුනේ එච්චරම සත්‍ය කතාවක් නෙවෙයි. අපට ධර්මයේ හැසිරෙන්න වෙලාවක් නැහැ කියන්න බෑ. කෙනෙකුට කියන්න පුළුවන් වුණා නම් බණ අහන්න වෙලාවක් නැහැ කියලා. නමුත් පින්නතුනේ ධර්මයේ ඇසීමට කාලයක් ගත කරන්න සිද්ධ වුණත් ධර්මයේ හැසිරීම කියලා කියන්නේ හරියට හුස්ම ගන්නවා වගේ දෙයක්. අපට හරියට සිහිය පිහිටවා ගැනීම විතරයි තියෙන්නේ. තමන් සිහියෙන් නම් වැඩ කටයුතු කරන්නේ තමන් හැම වෙලාවෙම ධර්මයත් එක්කයි තමන් ඉන්නේ. පින්නතුනි බලන්න මෙන්න මේ දුර්ගුණ ටික අඩු කරලා ටිකෙන් ටික තමන්ගේ හිත පිරිසිදු වෙනකොට බුදුහාමුදුරු සඳහන් කරනවා අන්න ඒ පිරිසිදු වෙන්න හිත පින්නතුනි මේ ධර්මය අහලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් තමන් ලැබපු අවබෝධයක් නම් පින්නතුනි ඒ තැනැත්තාට මේ ධර්මයේ දේශනා කරපු බුදුහාමුදුරු ගැන ඒ සද්ධර්මය ගැන ඒ ධර්මය ආරක්ෂා කරපු ස්වාමීන් වහන්සේලා ගැන හිතේ ලොකු සතුටක් ඇති වෙනවා, ලොකු ප්‍රීතියක් ඇති වෙනවා, ප්‍රමුදිත බවක් ඇති වෙනවා, පස්සද්ධියක් ඇති වෙනවා, ශරීරයටත් මේ සැහැල්ලුව දැනෙනවා පින්නතුනි. මුළු ශරීරයේ පුරාම මේ මානසික සුවේ අසිරිය, මේ මානසික ආස්වාදයේ සතුට තමගේ මුළු ජීවිතයටම දැනෙනවා. මේක කියනවා හරියට ග්‍රීෂ්ම වේලාවක හරියට සිසිල් ජලයකට බැස්සා වගේ කියලා. ධර්මයේ හැසිරීමේ සතුට පින්නතුනේ මනසට විතරක් දැනෙන දෙයක් නෙවෙයි. ඒ මානසික සුවය මුළු ශරීරයේ පුරාම විනිවිද දැනෙන දෙයක්. ඒකට තමයි පස්සද්ධිය කියලා කියන්නේ. මෙන්න මේ පස්සද්ධිය නිසාම පින්නතුනේ හිතේ එකඟ බව, හිතේ සමාධිමත් භාවය ඇති වෙනවා. ඇති වෙන්නේ නැති වෙන්නේ පින්නතුනේ බුදුහාඳුර ගැන පුදුම විදියේ ගෞරවයක් ඇති වෙන්නේ. මේ තරම් වටිනා දර්ශනයක් නේද මොනවහන්සේ දේශනා කළේ කියන්නේ. ඒ ධර්මයේ සාකහාතාදී මනවින් දේශනා කරපු ධහමක් කියන එක අපට ලොකු ගෞරවයකින් සිහි කරන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම මේ ධහම් මඟ ගිහිපු ස්වාමින් වහන්සේලා ගැන ලොකු ගෞරවයක් අපට ඇති වෙනවා. ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මෙන්න මේ ශ්‍රද්ධාව නිසාම පින්නතුනි මේ තැනැත්තා තව දුරටත් ධර්ම මාර්ගයේ ඉදිරියට යනවා. ඒ තැනැත්තා නිතරම මෛත්‍රිය වඩන කෙනෙක් බවට පත් වෙනවා. දැන් අර කෙලෙස් ටිකට අඩු වෙනකොට හිතේ සැහැල්ලුව ඇති වුණා, සතුට ඇති වුණා. ඒ සතුට තවත් වැඩි කරගන්න මේ තැනැත්තා උත්සාහවන්ත වෙනවා. මේ තැනැත්තා මොකද කරන්නේ? මේ තැනැත්තා පින්නතුනි මෛත්‍රිය වඩනවා. මානසික සතුට වැඩි වෙන මගක තමන් ඉන්නවාද කියලා තමන්ටම බලන්න පුළුවන් ලක්ෂණය තමයි තමන් කොච්චර මෛත්‍රී භානාව වඩන කෙනෙක්ද කියලා. සමාජ සම්මතිය අනුව පින්නතුනි වැඩිපුර උපාධි ගත්තොත්, වැඩිපුර ඉහළ රැකියා කරොත් තමන්ට සතුටක් ලැබෙනවා කියලා සමාජෙන් කියනවා. ගෞරවයක් ලැබෙනවා කියලා කියනවා. ඒක සමාජ සම්මත දෙයක්. නමුත් පින්නතුනි තමන් ලෝක පූජිත කෙනෙක් වුණත් තමන්ගේ ළඟ කෙලෙස් නිතරම තියෙනවා නම්, තමන්ගේ ළඟ නිතරම අනිත්‍ය ගැන අමනාපයක් නම් තියෙන්නේ, පින්නතුනි අපේ හිතේ නියම සතුටක් නැහැ. එනිසා ඒ සතුට කරා තමන් යන කෙනෙක්ද දිනපතාම සතුට වැඩි වෙන මාර්ගයක තමන් ඉන්නවාද කියලා තමන්ට බලන්න තියෙන ලක්ෂණයක් තමයි මොකද්ද? මෛත්‍රී වඩන කෙනෙක්ද කියලා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා නිතරම මෙත් වඩන්න. නිතරම අනිත්‍යගේ යහපත බලාපොරොත්තු වෙන්න. මෛත්‍රී වඩන කෙනා මෛත්‍රී නවතින්නේ නැහැ. එයා මුදිතා ගුණය දිනු කරනවා. මෙත් වඩන කෙනා අනිත්‍යයේ දිනුනේදී සතුට වෙනවා. මෛත්‍රී වඩන කෙනා අනිත්‍යයේ දුකේදී පිළිට වෙන උස්සාවන්ත වෙනවා. මෛත්‍රී වඩන කෙනා දුක සැප දෙක ළඟම පිනුතුනේ මධ්‍යස්ත උපේක්ෂාසාරතු වෙන්න උත්සාහ කරනවා. මේක පින්නතුනේ මුළු සතර දිශාවටම පතුරලා ඒක නැත්තා හරියට බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මියෙක් වගේ වාසය කරන කෙනෙක් වඩපත් වෙනවා. පින්නතුනේ මෙහෙම කරයි කියලා බය වෙන්න එපා. ඉගෙන ගන්න ඒවා නවත්තෑ, රැකිරක්ෂා නවත්තෑ කියලා බය වෙන්න එපා. දැනට වඩා හොඳට කරනවා පින්නතුනේ. දැන් අනිත්‍යයට උදව් කරන්නේ භෞතික වශයෙන් විතරයි. නමුත් ඔබ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න යන ඔබ උදව් කරන්නේ කොහොමද? ඔබ පින්නතුනේ ධර්මයෙන් අනිත්‍යයට උදව් කරනවා. සමහර වෛද්‍යවරු ඉන්නවා පිරිත් කිය කිය සල්ලි කර්ම කරන අය ඉන්නවා. සමහර වෛද්‍යවරු තමන් බාර වෙන වාක්‍යයේ බෞද්ධ පොතපත තියලා බුදු පිළිම තියලා අනිත්‍යයට ධර්මේ ලබා දෙන උත්සාහවන්ත වෙනවා. තමන් කරන රැකියාව තුළ ඉඳගෙනම පින්නතුනේ සමහරක් තමයි මේ ධර්ම මාර්ගය තුළ ඉදිරියට යනවා. මේ ධර්මයෙන් ලබන්න පුළුවන් ආශිර්වාදේ ලබා ගන්නවා. එනිසා මේ ධහම තුල යනකොට පින්නතුනි හිතන්න එපා තමා අද කරන දැහැමේ කටයුතු වලට බාධාවක් කියලා. තමන්ගේ දරුවන්ගේ කටයුතු, තමන්ගේ වෘත්තීය කටයුතු, තමන් දැහැමේ දෙයක් නම් කරන්නේ පින්නතුනි ඒ දැහැමේ දේ එන්නෙම දිනු වෙනවා. අදැහැමේ දෙයක් නම් ඇතැම් විට තමන් ඒක මාරු කළ වෙනත් දෙයකට යන්න පුළුවන් සමහර විට. එහෙම සමහර අය ඉන්නවා. එතකොට අනිත්‍ය කම්පාවටපත් වෙන මෙන්න බනහක් වෙනා දැන් අඩු රැකියාවක් අඩු වැඩක් පින රැකියාවක් කරන්නේ කියලා. නමුත් එයා බුද්ධිමත්. එයා කලින් කරපු රැකියාව අදැහැම එකක්. දැන් එයා වෙනත් දෙයකට දැන් මාරුනවා. බාහිර කෙනෙකුට පේන්න පුළුවන් ඒ අසාර්ථකය කියලා. නමුත් පිනතුනි මේ දැනත්තා ධර්ම මාර්ගයේ ඉදිරියට මේ යන්නේ. මෙන්න මේ විදිහට පිනතුනි මේ තැනත්තා මෛත්‍රී වඩනකොට එතනින් නවතින්නේ නැහැ. යසකර බරක්ම විහරම වඩනවා. එතනිනුත් නවත්තන්නේ නැහැ පිනතුනි. ඒ තැනත්තාට දුකේ හට ගැනීම, නිරුද්ධ වීම ගැන, චතුරාර්ය සත්‍ය ගැන ඒ තැනත්තාට අවබෝධයක් ලැබෙනවා. මොකක්ද පින්නතුනි දුකේ ඇතිවීම නැතිවීම කියලා කියන්නේ? අපේ පින්නතුනි යමක් සිහි කරනකොට ඒ අතීත සිද්ධියට ගිහිල්ලා ඒ අතීත සිද්ධිය ජීවත් වෙන බව නොදැන අවිද්‍යාවෙන් අතීතය තුළ ජීවත් වෙනවා නම් මෙන්න මේකයි දුක කියලා කියන්නේ. අපට වර්තමාන මොහොතෙහි ජීවත් වෙන්නට නොහැකියාව තමයි මේ දුකට ප්‍රධානතම හේතුව. ඒ නිසා පින්නතුනේ බුදුහාමුදුරෝ දේශනා කළා අපේ ළඟ හුඟක් කෙලෙස් තිබුණට පින්නතුන අපට වඩන්න හුඟක් දේවල් නැහැ. අපට වඩන්න තියෙන පින්නතුනේ කාරණා දෙකයි. මොනවද ඒ කාරණා දෙක? අපේ හිතේ නිතරම දෙයක් දකිනකොට අහනකොට නිතරම හිත අතීතයට දුවනවා. අන්නේ අතීතයට දුවනකොට අතීතය අමතක කරන්න එපා කියලා නෙවෙයි. ඒක මතක් වෙනකොටම වර්තමානයේ තමන් ඉන්න කෙනෙක් කියලා සිහියෙන් ඒ අතීත දේ මතක් කරන්න. එතකොට ඒ මතක් කරන දේෙන් තමන්ට රාගයක්වත් ද්වේෂයක්වත් හටගන්නේ නැහැ. ඇතැම් විට බැනපු කෙනෙක් ගැන සිහි කරන්න පුළුවන් hina වෙවි. දැන් බැනපු කෙනෙක් ගැන මතක් වෙනකොට ඇතැම් විට ලේ වතුර වෙනෝනේ. පින්නතුනි සම්මා සතියෙන් එන කෙනෙක් නම් බැනපු කෙනෙක් ගැන hina වෙවි සිහි කරන්න පුළුවන්. එයා දන්නවා දැන් සිහි කරනකොට ඒ සිද්ධිය දැන් නැහැ. තමන්ගේම මනස තමන් සිහි කිරීමක් කියලා අනුවණින් දකිනවා. පින්නතුනි බුදුදහමේ කියන මෙන්න මේක ලොකුම අධ්‍යාපන සුදුසුකම. දැන් වර්තමානයේ අධ්‍යාපනයේ තියෙනනේ ජීපීක කියලා. ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක. මෙන්න පින්නතුනි බුදුදහමේ ජීපීක. ඔබ සමාජ සම්මත විදියට ඔබ අධ්‍යාපනික මට්ටමින් ඉහළම ජීපීක ගත්තත් ඔබ මානසිකව දුකෙන් නම් ඉන්නේ බුදුදහමේ හැටියට 0. බුදුදහමේ තියෙන ඉහළම ජීපීක මොකද්ද? හැම මොහොතෙම මයින්ඩ්ෆුල්නස් එකකින් ඉන්න පුළුවන් නම් තමන් හිතගෙන සම්පූර්ණ අවධානයෙන් මේ වර්තමාන මොහොතේ තමන් කරන දේ ගැන උපරිම අවධානයෙන් උපරිම සිහියෙන් ඉන්න පුළුවන් නම් මෙන්න මේකයි පින්නතුනේ බුදුදහමේ කියන ජීපීක. ඒ විතරක් නෙවෙයි පින්නතුනි ජීවිතයකින් නම් තියන්නේ නැහැ බුදුදහම IQ එහෙකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ලෝකයේ බුද්ධිමත් අය ගැන ඉන්ටෙලිජන්ස් එක බලනවා පරීක්ෂණ කළා ප්‍රශ්නාවලි දීලා. ඒ බලන අය සමහර විට පින්නතුනි බොහොම දුකට අන්තිම කාලේ මේ යන්නේ. සමහර ජීවිතයක ඉහළ අය IQ එක ඉහළ අය ජීවිතේ එපා වෙලා සමහර නැත්තම් සියදිවි හානි කරගන්නවා. ඇතැම් විට සමහර අය කරපු දේවල් ඒ ඇටම ජීවිතේ වැරදි කියලා බොහොම පසුබෑමටපත් වෙනවා. නමුත් වෙනතන බුදුදහමේ කියන IQ එක බුදුදහමේ කියන ජීවිතයක හිම එකක් නෙවෙයි. අපට අපි අසුරු කරන හැම දිනකටම සතුට සැනසීම ගෙන දෙන දෙයක්. බුදුදහමේ කියන IQ එක මොකද්ද? අර ජීවිතයක මත ඉඳගෙන මයින්ඩ්ෆුල්නස් එක මත ඉඳගෙන යම් කිසි සිතුවිල්ලක් හිතනකොටම දක්ෂ වෙන්න. මේ සිතුවිල්ල කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයක මෙන්න මේ කරුණ පහක එකතුවක් ඒ මොහොතෙහි ශනිකව හටගත් වෙලක් තමයි ඔබට යමක් සිහියට එනවා නම් සිහියට එන්නේ. දැන් ඔබේ දරුව ගැන ඔබ සිහි කරන වෙන්න පුළුවන්. ඔබේ රැකියාව ගැන, ඔබේ වාහනය ගැන, ඔබේ උපාධි සහතිකය, ඔබේ රැකියාව කුමන හෝ දෙයක් අතීතයේ දැකපු වහපු දෙයක් ගැන ඔබට සිහි වෙන්න පුළුවන්. ඒ සිහි වෙනවා කියන්නේ මොකද්ද? ඒක පින්නතුනේ කොහෙවත් තැම්පත් වෙන මෙතෙන්ට එන දෙයක් නෙවෙයි. හිතේ හැකියාවක් තියෙනවා ඕනම අතීත දෙයක් වර්තමාන හේතු දෙකත් එක්ක සම්බන්ධ කරලා මිශ්‍ර කළා අලුත් සිතුවිල්ලක් නිර්මාණය කරන්න හැකියාවක් තියෙනවා. පින්නතුනේ නිදාගත්තාම බලන්න නින්දේදී මේක හොඳට පේනවා. නින්දේදී සමහර විට ඔබේ යාළුවෙක් ඉන්නවත් පේනවා. ඒ වගේ මේ අතර යාළුවත් එක්ක ඔබ රසවත්ම කෑම කනොත් පේනවා. ඒ වගේම ඇතැම් විට ඔබ කැමතිම ඇඳුමකුත් ඒත් එක කොහරි පේන ගන්න වැල් කොටක හරි. ඒ වගේම ඔබ අකමැති කවුරු හරි ඉන්නවා නම් එයාත් ඔළුව දාගෙන කොහරි ඉන්නු පේනවා. මේ ඔක්කොම ටික පේන දේ කොහෙන්ද? මේ යටි හිතේ තියෙන ටික ඔක්කොම මිශ්‍ර කරලා එක විටම මෙතන මේ සම්පාදනය කළ දිර තියෙනවා. මේකම තමයි පින්නතුනේ මරණාසන්න මොහොතේ තිස්මතු වෙන්නේ. මරණාසන්න මොහොත කියලා කියන්නේ අපේ අස්කන්නා සාධින්ද්‍රයෙන් අරමුණු ගැනීම නවත්තලා සම්පූර්ණයෙන්ම මනස ක්‍රියාත්මක වෙන අවස්ථාවක්. ඇත්තෙම දැනු ක්‍රියාත්මක වෙන්නේ ඒකමයි. සමහර විට සිහිනකදී පේන්න පුළුවන් වෙන තුන අවුරුදු ගානකට කලින් දැකපු කෙනෙක්. ඇතැම් විට අවුරුදු 25ක්ම පස්සේ අවුරුදු 25ම Tamanට මතක නැහැ යා. සම්පූර්ණ මතකේ ඩිලීට් කරලා කියපු කෙනෙක්. නමුත් මතක එනවා. මේ ආත්ම භාවයේ තේමාව වෙන තුන හිත Taman බුද්ධිමත් ධර්මානුකූල මයින්ඩ්ෆුල්නස් එක දිනු කරවතින් කොහොමද? සතිමත් භාවයේ දිනු කරවතින්. පින්නතුනේ මේ ආත්ම භාවය තරක් නෙවෙයි. මහා කල්ප 500ක් ආපස්සට යන්න පුළුවන්. හිටපු තැන් දෙමව්පියෝ කරපු රැකියා හිටපු ආත්ම භාව ඔක්කොම වීඩියෝ එකක් වගේ රෙමෙන් කරලා බලන්න පුළුවන්. හිතට මේ හැකියාව තියෙනවා. ඒ හිතට හැකියාව තියෙනවා කියන්නේ පින්නතුනේ කිසිම කෙනක ගබඩාවීමක් නෙවෙයි මේක. හිතේ තියෙනම චිත්ත නියාමයේ කියන ධර්මතාවය. ඒ හිතට ඕනම දෙයක් අතීත දෙයක් සිහි කළ දෙන්නටත් පුළුවන්. ඒ අතීත සිද්ධින්නක එකතු කරලා අනාගතයට නිර්මාණය කළ දෙන්නත් පුළුවන්. ඒක තමයි හිතේ හැකියාව. ඒ නිසා පින්නතුනි දුකෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ මොකද්ද? තමන්ගේ GPA එකයි IQ එකයි උපරිම වශයෙන් ඉහළට දාගන්න. සමාජ සම්මත විදිහට මේ පින්නතුන් හුඟ දෙනෙක් ඒ ඉලක්ක වලට ඇවිල්ලා තියෙන්නේ. නමුත් පින්නතුනි ඔබ ඒ ඉලක්ක වලට ආව වගේම ඔබ බුදුහාමුදුරන්ට කැමති නම් ඔබ බුදුහාමුදුරන්ට ගරු කරනවා නම් ඇත්තටම ඔබ බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගන්න කැමති නම් ඇත්තටම ඔබ බුදුහාමුදුරන්ගේ මේ සාරාංශික කල්පලක්ෂ්‍යයක අත්දැකීමට ඒ අත්දැකීමෙන් ඔබ මේ ඉතාම සීමිත ජීවිත කාලය තුළ උපරිම වාසියක් දෙන්නට කැමති නම් පින්නතුනි අන්නේ ඒකට අපි කැමති නම් සිහියක් නුවණක් කියන දෙක හිත අතීතයට දුවන ගතිය ටිකෙන් ටික අඩු කරලා හිත සමාධිමත් කරගෙන මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාදී භාවනා ඔස්සේ සිත වර්තමාන අරමුණෙහි තියෙන අවස්ථාව වැඩි කරන්න. සමහර අය ඉන්නවා තැමෙට ඉහළම උපාධිගත්තුවයි. නමුත් එක විනාඩියක් එක අරමුණක හිත තියාගන්න බෑ. පින්නතුනේ ඒක ඉතර ලේසි දෙයක් නෙවෙයි. හැබැයි අර උපාධිය ගන්න තරම් අමාරු දෙයක්ුත් නෙවෙයි. පුහුණු කරමින් තමයි කරන්න පුළුවන් දෙයක්. පින්නතුනේ අපේ දක්ෂතාවය කියන අපේ සතුට කියලා කියන්නේ මෙන්න මේ හිත දෙපැත්තට දුවන ගතිය ටිකෙන් ටික අඩු කිරීම. ඒක අපිට කරන්න පුළුවන්. ඒක ඇති කරන නම් පින්නතුනේ තමන්ගේ ළඟ සීලයක් තියෙනවන, කය වචනේ සංවරයක් තියෙනවන. නැති කෙනෙකුට අමාරු මේක. සීල්වත් බව ඇති වෙන නම් ඉන්ද්‍රිය සංවරය තියෙනට ඕන. ඇසෙන් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට ඒවට දුවල යනවනම්, දකින දකින දෙයට කතා කරනවනම් පින්නතුනේ අර සමාධි ප්‍රඥා දෙකට අපිට යන්න අමාරුයි. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය සීලය කියන මූලික කාරණා අපිට අවශ්‍ය වෙනවා. බුදුහාමුදුරුවෝ පින්නතුනේ මෙන්න මේ කරුණු දේශනා කරනවා. යම් කිසි කෙනෙක් මෙන්න මේ විදියට දුක දන්නව නම්, පංච උපාදානස්කන්ධ විදියට දුකේ හේතුව තෘෂ්ණාවය කියලා දන්නව නම්, ඒ දුකෙන් නිදහස් වීම තෘෂ්ණාවෙන් නිරුද්ධ වීම කියලා දන්නව නම්, ඒ දුකෙන් නිදහස් වීමේ මාර්ගය සම්මා දිට්ඨියේ පෙරට කොටගත්තු ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දකින්න නම් පිනතුනේ, ඒ දකින්න ප්‍රමාණයට ඒ තැනැත්තා ටිකෙන් ටික දුකෙන් නිදහස් වෙනවා. ඒ අයගේ ළඟ අනිත්‍යය ගැන තියෙන ආමනාපකම් අඩු වෙනවා, ලෝභය අඩු වෙනවා, ටිකෙන් ටික මෝහය අඩු වෙනවා. අඩුවෙලා යා පින්නතුනේ ටිකෙන් ටික සස්වර ගුණධම් දිනු කරපු කෙනෙක් නම්, ඒ ගුණධම් ටිකත් එක්ක එකතු වෙලා ඒක නැත්තා මානසික වශයෙන් ලබන්න පුළුවන් ඉහළම දිනුවටපත් වෙනවා. එයා ඉහළටම ප්‍රඥාව දිනු කරපු කෙනෙක් නම් සසරේදී මේ ආත්ම භාවයේදී මෙයා සම්පූර්ණ දුකෙන් නිදහස් බවටපත් වෙනවා. පින්නතුනේ මෙහෙම බුදුහාමුදුරු දේශනා කරනකොට එතන හිටිය එක්තරා බ්‍රාහ්මණේ. ඒ බ්‍රාහ්මණය කවුද? සුන්දරීක බහරද්වාජ බ්‍රාහ්මණය. මේ බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ බාහුකා කියන නදියට යනවද, ගංගාවට යනවද කියලා. පින්නතුනේ ඉන්දියාවේ කාලේ ගයා තීර්ථය, ගංගා නම් ගඟ, සරස්වති ගඟ, බාහුකා නදී ආදී ගංගාවල් තිබුණා. මිනිස්සු පින්නතුනේ උදෑසන සීතල කාලේ ඒ වතුරට බැහැලා ඒ අය කරපු අකුසල් දුරු කරන්නයි කියලා, අකුසල් සෝදන්න කියලා ඒ ජලයට බැස්සා. ඒ ගංගාවල්, ඒ තීර්ථයන් තොටුපළවල් පුණ්‍ය තීර්ථයන් හැටියට සැලකුවා. සුන්දරික බහරද්වාජ අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ බාහුකා නදියට යනවද කියලා, බාහුකා ළඟට යනවද කියලා. බුදුහාඳුරෝ අහනවා, සුන්දරීට මොකද මේ බාහුකා නදියට යන්නේ ප්‍රයෝජනය, බාහුකා නදිය මොකද කරන්නේ කියලා. බුදුහාඳුරෝ ගොහම යව දැන් කෙනෙක් උඩ කියන පුළා නිකන් නාගන්න යනවා කියලා නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ නැවත ඔහුගෙන් ප්‍රශ්න කළා. ඔහු කියනවා, ස්වාමීනි බාහුකා නදිය කියන්නේ පුණ්‍ය තීර්ථයක්, පින් කරන තියෙන තීර්ථයක්, ඒ වගේම මිනිසුන්ගේ අකුසලයන් දුරු කරන සෝදාහරණ තැනක් කියලා. බුදුහාමුදුරුවෝ කියනවා, බාහුකා නදියට පුළුවන් කමක් නැහැ මිනිසුන්ගේ අකුසල සෝදන්න. බාහුකා නදියටවත්, සරස්වතී ගඟටවත්, ඒ වගේම ගයා තීර්ථයටවත් මේ කිසිදු තොටුපළකට හෝ ගංගාවකට පුළුවන් කමක් නැහැ මිනිසයාගේ හිතේ තියෙන කෙලෙස් දුරු කරන්න. බුදුහාමුදුරුවෝ වෙනත් කෙනෙකුදී කියනවා, ওই ගංගාවලට පුළුවන් නම් හිතේ කෙලෙස් දුරු කරන්න. බුදුහාමුදුරුවෝ ලස්සන කතාවක් කියනවා. එහෙනම් ওই ගංගාවල මිපදිලා ඉන්න, ගංගාවලම ජීවත් වෙන, ගංගාවෙම මැරෙන මාළු, දියබරි වගේ සත්තු කොයිතරම් පාරිශුද්ධ සත්ත්වයන්ද කියලා. ඇයි ඒ සත්තු ඉපදෙන්නේ සතුරේ, ජීවත් වෙන්නේ සතුරේ, මැරෙන්නේ සතුරේ? පින්නතුනේ බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා, බාහුකා නදියට කරන දෙයක් නෑ, අපි අකුසල් දුරු කරන්න බෑ, කවුසෝදන්න බෑ. යම් කිසි කෙනෙක් මෙන්න මේ ධර්ම මාර්ගයේ තුල ඉඳගෙන ලෝභ ආදී කෙලෙස් දුරු කරා නම්, ඒ දුරු කරපු තැනැත්තාට පින්නතුනේ තමන්ගේ ගෙදර ළඳම පුණ්‍ය තීර්ථයක් බවට පත් වෙනවා. තමන්ගේ ගෙදර ශවරයකම තමන්ට පුණ්‍ය තීර්ථයක් බවට පත් වෙනවා. ඒ තැනැත්තාගේ නියම නෑම තමයි හිතින් සිතින් ස්නානය කිරීම, හිතින් නෑම, හිත සුද්ධ කිරීම. ඒක පින්නතුනේ කෙලෙස් සුද්ධ කිරීමක් හැටියටයි ධර්මයේ සඳහන් කරන්නේ. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා, සුද්ධස්ස වේ සදා පල්ගෝ සුද්ධස්ස පෝසතෝ සදා. නැකටක් තියෙනවා, පුණ්‍ය නැකක් තියෙනවා පින්නතුනේ. යම් කිසි කෙනෙක් මනසින් පිරිසිදුව නම් ඉන්නේ, ඒ තැනකට ඒක නැකක් මොහොතක්. යම් කිසි කෙනෙක් හිතෙන් පිරිසිදුව නම් ඉන්නේ, ඒ තැනකට ඒ පොහොය දවසක්. යාට හැමදාම පොය, යාට හැමදාම උපන්දිනයක්, යාට හැම මොහොතක්ම පින්කම් කරන මොහොතක්, හැම මොහොතක්ම හිත වඩන මොහොතක් බවට පත් වෙනවා. ඒ වගේම සිතින් පිරිසිදු වෙච්ච කෙනාට පින්නතුනේ ඒ තැනැත්තා සැබෑ ලෙසම ස්නානය කරපු කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ මනසින් පිරිසිදු වෙච්ච කෙනාට බුදුහාමුදුරුවෝ තවදුරටත් කියනවා, සබ්බ භූතේහි කරෝහේ කේමතං. සියලු සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය වඩන්න, සියලු සත්‍යෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඉඳලා ඉන්න. ඒ වගේම කියනවා, බොරු කීමෙන් වැළකෙන්න. සචේ මුසා නභාසති, යම් කිසි කෙනෙක් බොරු නොකියනවා නම්. ඒ වගේම සචේ පානං නහිංසති, සත්තුන්ට හිංසා නොකරනවා නම්. සචේ අදින්නම් නාදීයති, සොරකම් නොකරනවා නම්. සද්ධානෝ අමච්චරි, සැදහෙන් ශ්‍රද්ධාවෙන් නිර්ලෝභීව සෝදාගත්තු දෑතින් අනිත්‍යයට පරිත්‍යාගයන් කරනවා නම්, දන් දෙනවා නම්. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා කින් කාහසේ ගයන් ගන්වා, ගය තීරකෙදි ගිහිල්ලා කවර ප්‍රයෝජනයක්ද? ඒ තැනැත්තා ගෙදර ඉඳගෙනම නාගත්තු කෙනෙක්. ගෙදර ඉඳගෙන මෙයා නැකත් දවසක ඉන්නේ, ගෙදර ඉඳගෙන මෙයා බොහෝ දවසක ඉන්නේ. එයාට කියනවා උදපානෝපිතේ ගයම්, එයාට තමන්ගේ ගෙදර ළිඳම ගය තීරකයක් බවට පත් වෙනවා කියනවා. පින්නතුනි මෙහෙම දේශනා කරාම අර වෙනත් ආගමික කෙනෙක් වෙච්ච සුන්දරීක භාරද්වාජ හුඟා ප්‍රසාදයටපත් වුණා, හුඟා පැහැදුනා. පැහැදිලා පින්නතුනි ඔව් එවලෙම සඳහන් කළා බුදුහාඳුරනේ මෙතන පටන් මාව කෙරුවන් සරණ ගිය කෙනෙක් වඩ සලකන්න කියලා බුදුහාඳුර වගේ කළා. ඔහු බුද්ධ ශ්‍රාවකේ බවටපත් වුණා. පත් වුණා විතරක් නෙවෙයි පින්නතුනි ඔව් මහාන වුණා. පැවිදි වෙලා ටික කලකින් උපසම්බදා වෙලා නොබෝ කලකින්ම රහත් භාවයටපත් වුණා. මේ සුන්දරීක භාරද්වාජ කියන බ්‍රාහ්මණයා ස්වාමීන් වහන්සේට දේශනා කරපු ධර්මය අසාගෙන හිටිය අන්‍යාගමික කෙනෙක් වෙච්ච සුන්දරීක භාරද්වාජ මේ ධහම තුල හික්මුණා. ඒ ධහමෙන් ප්‍රයෝජන ගත්තා. ඒ නිසා පිනුතුනි අපටත් මේ ධහම තුල ප්‍රයෝජන ගන්න ඔබ කැමති නම් ටිකෙන් ටික පිනුතුනි තමන්ගේ හිතේ තියෙන කෙලෙස් හඳුනා ගන්න. අපි අපටම අවංක වෙන්නට ඕන. අපි නිතරම උත්සාහ කරන අනිත්‍යයේ අඩුපාඩුකම් බලන්න. නමුත් පින්නතුනි අපි සැබෑ බුද්ධ ශ්‍රාවකෙන් නම් මේ ධහම කඩපතක් කරගන්න, ධහම කණ්ණාඩියක් කරගන්න, දිනපතා නිතිපතා මොහොතින් මොහොත තමන්ගේ හිතේ තියෙන අකුසල් අඩු කරගන්න. තමන්ට ඒ හැකියාව තියෙනවා. බුදුහාමුදුරුව දේශනා කළා අකුසල් දුරු කරන්න බැරි නම්, කුසල් වඩන්න බැරි නම් මම ලෝකෙට දේශනා කරන්නේ නැහැ කියලා. මේක කරන්න පුළුවන් දෙයක්, අමාරුණක් කරන්න පුළුවන් දෙයක්. අපේ සතුට රඳා පවතින පින්නතුනි ලෝභය අඩු වෙච්ච ප්‍රමාණයට, ද්වේෂය අඩු වෙච්ච ප්‍රමාණයට, ඒ දෙකම අඩු වෙන්නේ මෝහය අඩු වෙච්ච ප්‍රමාණයට. මෝහය අඩු වුණා කියන්නේ මොකද්ද? එක පැත්තකින් කර්මය හා කර්මඵලය පිළිබඳ අවබෝධය වැඩි වුණා. අනිත් පැත්තෙන් හේතුඵල ධම, පටිච්චසමුප්පාදයේ අනිත්‍යතාවය පිළිබඳව අවබෝධය දැනුම එන්න එන්නම වැඩි වෙන්නට ඕන. යමක් දකිනකොටම මේ අත්දැකීම ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙන අත්දැකීමක් කියලා දකින්නට පෙර පසු නොවේ දකින්නට මනස හුරු කරගන්නට ඕන. අහුත්වා සම්බුතං හුත්වා නබවිස්සති කියලා ධර්මයේ සඳහන් වෙනවා. අපට දැන් මේ චිතන සිටවිල්ල අතීතේ ඉඳලා මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි, මෙතන ඉඳලා අනාගතයට යන දෙයක් නෙවෙයි. ඒකෙන් කියන්නේ අතීත සිත මේ සිතට බලපෑමක් උනේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. වැරදිව අවබෝධ කරගන්න එපා. අතීතේ නිරුද්ධ වෙච්ච සිත වර්තමාන මේ සිතට උපකාරයක් කළ නැවතුණා මිසක් අතීතෙන් වර්තමානට ආවෙන්නේ නැහැ. වර්තමානයේ හත් ගන්න සිතවිල්ල වර්තමානයේම නැති වෙනවා. හැබැයි අනාගතයකට කිසියම් බලපෑමක් කරනවා. නමුත් අනාගතයට මුකුත් යන්නේ නැහැ. මෙන්න මේ හේතුඵල ධර්ම මත තමයි බුදුහාමුදුරෝ කර්ම විස්තර කළේ. මේ හේතුඵල ධර්ම තුල ඉඳගෙන තමයි නැවත උපත ගැන විස්තර කළේ. මේ හේතුඵල ධර්ම ගැන ඉඳගෙන තමයි කර්මයේ පුනරුත්පත්තිය බුදුදහමේ විස්තර කළේ. වෙනත් ආගම්වල, හින්දු දහම වැනි ආගම්වල කර්මය පිළිගන්නවා. නමුත් ඒ අය කියන්නේ දිගින් දිගටම නොවෙනස් වෙමින් ස්ථිර යන ආත්මයක් හිතක් තියෙනවා කියලා. බුදුදහමේ කර්මය පිළිගත්තට මේ දිගින් දිගටම නොවෙනස්ව ස්ථිර යන හිතක් ගැන බුදුදහමෙන් අනුමත කරන්නේ. බුදුදහමේ කර්මය හා සසර විස්තර කරන්නේ හේතුඵල ධහම මත ඉඳගෙන. අස්මින් සති දන් හෝති, මේ හේතු ටික තියෙනකොට මේ ඵලය තියෙනවා. අස්මින් අසති දන් හෝති, මේ හේතු ටික නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා කියන කාරණේ. එනතුනේ අද අප සාකච්ඡා කළ මජ්ඣිම නිකායේ මූල 51කේන වත්තූපම සූත්‍රයෙන් බුදුහාම සඳහන් කරන්නේ හිත අපිරිසිදුව හිටියොතින් තමන්ට දුගතිය ලැබෙන්නේ, හිත පිරිසිදු නොවතින් තමන්ට සුගතිය. පින්නතුනි ඔබ අද සුගතියක් ලබලා ඉන්නේ. ඔබ මේ පහසුකම් ටික, මේ ලස්සන වටා පිටාව ලබලා තියෙන්නේ නිකන් නෙවෙයි. ඔබ අතීතයේ සිට ලස්සනට තියාගෙන හිටිය කෙනෙක්. ගියාත්ම භාවයේ චිත වෙද්දී අවසානට පහළට ප්‍රතිසංසිත මේ ආත්ම භාවයේ මුලින්ම පහළ වෙච්ච ප්‍රතිසංසිත පින්නතුනේ අපිරිසිදු වුණා නම් පින්නතින අපේ ජීවිත සම්පූර්ණ වෙනස් වෙන තිබුණා. මේ මිනිස් ආත්ම භාවය අහිමි වෙන තිබුණා. මිනිස් ආත්ම භාවය ලැබුණත් ඇතැමිට උපතින්ම ආබාධිත වෙන තිබුණා. මන්ද බුද්ධික වෙන තිබුණා. අංගපස්සෙන් අඩු වෙන තිබුණා. ඇස් කන්න ආසාදී විකලත්වයකින් ඉපදෙන තිබුණා. අපේ හිතේ ලස්සන හිතේ පිරිසිදු බව පොඩ්ඩක් හරි නැති වෙලා තිබුණා නම් ප්‍රතිසන්දි සිටේ. පින්නතුනේ අපිට ඒ ටික ඔක්කොම පරිපූර්ණ ජීවිත ලැබුණා විතරක් නෙවෙයි. ඒ පින්කම් කරන ගමන් අපි ප්‍රාර්ථනාවක් කළා බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දහමත් අහන්නට පුළුවන් වටා පිට අපි ඉපදෙන්න කියලා ලොකෝ ප්‍රාර්ථනාවක් එක්කයි අපි මේ ලෝකෙ ඉපදුනේ. ඒ නිසා පින්නතුනේ අපි ඇතැමිට මේ ලෝකෙට බිහි වෙන කලින්ම අපි බෞද්ධ කරලා තියෙන අපේ අම්මලා අපට අඟුලිමාල පිළිත කියලා සෙත් පිළිත් දේශනා කරලා පන්සලට ගිහිල්ලා බෝධි පූජා කියලා අපි මේ ලෝකෙ බිහි වෙන කලින්ම අපේ අම්මා අපට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංඝයාගේ ආශිර්වාදය ලබා දීලා. ඒක පින්නතුනේ නිකන් ලැබුණ දෙයක් නෙවෙයි. ඒක සතර මහා පිනක මහා ප්‍රාර්ථනාවක ආනිසංසයක්. ඒ නිසා ඒ ආනිසංසය ගැන ඔබ හුඟක් සතුටපත් වන්න. ඒ පිරිසිදු හිත විසින් තමයි ඔබව මෙතෙන්ට රැගෙන ආවේ. ඒ නිසා ඒ පිරිසිදු සිත වඩ වඩාත්ම පිරිසිදු වෙන විදියට හිත අකුසල් දුරු වෙන විදියට ඉන්න, කුසල් වැඩෙන විදියට ඉන්න, සමාධි ප්‍රඥා දියුණු වෙන විදියට නිතරම තමන්ගේ සියලුම කටයුතු සංවිධානය කරගන්න. ඒ සඳහා පින්නතුනේ කාරණා හතරක් නිතරම තමන්ට උපකාරවත් වෙනවා නිවන් මඟ ආරම්භයේ ඉඳන් අවසානය දක්වාම. මොනවද ඒ කාරණා? ඒ කාරණා වලට කියනවා සතර සෝතාපට්ටි අංග කියලා. ඒ හතර මොනවද? කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. කල්යාණ මිත්‍රයන් ඉස්සර ඇසුරු කරන්න ජීවමාන පුද්ගලයෙක් වෙන්න පුළුවන්, ඇතැමිට පොත පතක් වෙන්න පුළුවන්, වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන්, CD එකක් වෙන්නත් පුළුවන් අලුත්ම කල්යාණ මිත්‍රයෝ. කෙසේ හෝ වේවා පින්නතුනේ අපි දක්ෂ වෙන්නට ඕන මේ කල්යාණ මිත්‍රයන් එකට ඉන්න. ඒ වගේම කල්යාණ මිත්‍රයන් හිටියට වැඩක් නැහැ. ඒ කල්යාණ මිත්‍රයන් ගෙදෙන් පින්නතුනේ ධර්මය අහලා දැනගන්න. වෙන වෙන විහිළු තාලු කර කර හිටියට හරියන්නේ නැහැ. විනෝදෙමින් හිටියට හරියන්නේ නැහැ. ඒ කල්යාණ මිත්‍රයෝ ලැබුණා නම් ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් ලබන්න පුළුවන් වටිනාම දේ ධර්මය ලබන්න. ඒ ධර්මය අහලා නිතරම යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න. පින්නතුනේ යෝනිසෝ මනසිකාරය තමයි අපේ ජීවිතයේ නැමැති ඇතා අලියා දමනය කරන, මට්ටු කරන හෙඬුව. රහතන් වහන්සේලා කියන්නේ යෝනිසෝ මනසිකාරය කියන්නේ හෙඬුව කියලා. පින්නතුනේ අපිට හිතට අකුසල් නොවන විදිහට අකුසලයක් එනකොටම හෙඬුවෙන් ගහලා පාලනය කරන එක තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. නිතරම හිත ආරක්ෂා කිරීම, හිතට උපරිම සාධාරණය කිරීම. කවුරු හරි බැන්නොත් හිතන්නේ ඒක නට මානසික රෝගියක් කියලා. ඈ කවුරු හරි කෙනෙක්ගෙන් අඩුපාඩුවක් වුණ ගාම හිතන්නේ අනේ ඒක නා මානසික දුර්වලතාවයෙන් තියෙන කෙනෙක් ඒක කළේ කියලා. පින්නතුනේ කුමන හෝ ක්‍රමයකින් Taman දක්ෂ වෙන්න. Tamanට බාහිරින් එන දේවල් ටිකෙන් හිතට කෙලෙස්යක් ඇති නොවන විදියට හිතට උපරිම ආරක්ෂාව දාන්න. ඒක පින්නතුනේ කෙනෙක් මානසික රෝගියෙක් කියලා හිතන මොහොතේ හිතන එක තමයි ප්‍රාථමික මට්ටම. ඉහළම අවබෝධය මොකද්ද? යෝනිසෝ මනසිකාරයේ ඉහළම මට්ටම තමයි ඇසට රූපයක් දකිනකොට, කන ශබ්දයක් අහනකොට අපි දක්ෂ වෙන්නට ඕන. මේ අත්දැකීම මේ මොහොතේ ක්ෂණික වහටගෙන මේ මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වෙන එකක් කියලා දකින්න දක්ෂ වෙන්න. මේක තමයි යෝනිසෝ මනසිකාරයේ ඉහළම ප්‍රතිඵලය කියලා කියන්නේ. මෙහෙම ඉන්න පුළුවන් නම් පින්නතුනේ අපේ ජීවිත අඳට වඩා හුඟක් වටිනවා. අපි තබන හැම පියවරක්ම දහමත් එක්ක තමන් ඉන්නේ. හැම පියවරක්ම සම්මා සතිය සහ ප්‍රඥාව කියන මේ කරුණු දෙක තමන්ගේ දෑත වගේ, තමන්ගේ ජීවිතය එකක්, තමන්ගේ IQ එකක් ඉහළින්ම හදවගෙන ඉන්න. ඇතැමිට ඔබ විශ්වවිද්‍යාලේ නොගියපු කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට ලොකු උපාධි නැති කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ මේ දෙකෙන් ශක්තිමත් ඉන්නව නම් ඔබ මේ ලෝකයේ ඉහළම සතුටෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ ධර්ම මාර්ගයේ ඉඳීම තමයි පින්නතුනේ අපි බුදුරජාණන් වහන්සේට කරන ලොකුම ගෞරවය. බුදුරජාණන් වහන්සේ සසර අනාදිමත් කාලය කරපු කැපවීමට අපි කරන උපකාරය, ප්‍රතිපකාරය තමයි මේ ධම්මඟ තුළ ඉන්න එක. ඉතින් ඒකට කටයුතු කරන්න ඔබට සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව නිරුක් නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සම්බතං පුඤ්ඤ සම්පදං සම්වේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා එතාවතාච අම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්වේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා එතාවතාච අම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්වේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා